2558 වෙනි වසරේ 6 වෙනි මාසේ 7 වෙනිදා භාවනා වැඩසටහන. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වීම දුර්ලභයි. බුද්ධෝත්පාදෝච දුර්ලභ ලෝකස්මින්. මිනිසෙක් වෙලා උපදින්න ලැබීම දුර්ලභයි. manussත් පටිලාභෝ දුර්ලභෝ. ඒ වගේම ඉන්ද්‍රියන් හොඳින් ක්‍රියාත්මක වෙන අවස්ථාවක් ලැබීම දුර්ලභ වූ දෙයක්. ඒව තිබුණට ක්‍රියාත්මක කරගන්න බැරි අයයි ලෝකෙ වැඩිපුර ඉන්නේ. දුර්ලභ කන සම්පත්තිය. ඒ වගේම අති දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං. සද්ධර්ම ශ්‍රවණේ අති දුර්ලභයි. ඒ අපරිමිත වූ දුර්ලභ කරුණු සමුදායක් ලබන භාග්‍යවන්තයෝ වෙමු අප සියලු දෙනාම. යෝ ධම්මං පස්සති. ඔබ ධර්මයේ දෙස බලන්න. එවිට ඔබට පේනව මාව. සෝමං පස්සති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක්වත් අපි දන්නේ නැහැ කියලා කල්පනා කරනවා නම් එතන ඉඳලා අපි ඒ ධර්මයේ අරුත සොයා යන්න මහන්සි වෙනවා. ගම්බීරෝ අයං ධම්මෝ. ගම්බීරයි මාගේ ධර්මය. පණ්ඩිත වේදනීයෝ. පඬිවරුන් නැනවතුන් ඉතිහාසයේ රජවරු සිටුවරු රාජකුමාරවරු තමයි මේ ශාසනයේ හිමිකම් ලබන්නේ. මේක රජවරුන්ගේ ධර්මය. නැනවතුන්ගේ ධර්මය. පඬිවරුන්ගේ ධර්මය. කොතනක සිටියත් ඥානවන්තයාට මේ ශාසනයේ ඉඩ තියෙනවා. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මෙහි තියෙන ධර්ම ස්වභාවය තේරෙන්නේ ඥානවන්තයෙකුට පමණයි. දුෂ්ප්‍රඥයන්ට මේක තේරෙන්නේ නැහැ. ප්‍රඥාව දුර්වලයිට මේක තේරෙන්නේ නැහැ. එහිමයි ශාසන ධර්මය අපිට බුදුරජාණන් වහන්සේ දායාද කළේ. ඔබ වර්තමානයේ නිවීමක් සාදා ගන්න. ඔබ අනාගතය ගැන නිවීමක් සාදා ගන්න. ඔබ සසරටත් නිවීමක් සාදා ගන්න. හැම කල්හිම නිවීමෙන් ජීවත් වෙන්න. මරණ බිය දුරලන්න, සසර බිය දුරලන්න, ධර්මයේ පිහිට ලබන්න. ඔබ ජීවත් වන්නේ සොඳුරු මනස්කාන්ත වූ තැනකද. එහෙම නැත්නම් බිය, ත්‍රාසය, සංඛාව, දුක් වේදනා, කම්කටොළු බහුල වූ තැනකද. ඔබ සිටින තැන මේක ස්වභාවයක් කියලා හිතනවද? එහෙම නැත්නම් මීට වඩා තැනක්, මීට වඩා දෙයක්, මීට වඩා නිවනක් ලෝකෙ තිබිය යුතුයි කියලා කල්පනා කරනවද? සෙවිය යුතුයි. කිං කුසල ගවේසි. කුසලය කියන එක ගවේෂණය කරන්න ඕන, හොයන්න ඕන. කිං කුසල ගවේසි. කිං සච්ඡං ගවේසි. කුමද්ද සත්‍ය කියලා හොයන්න ඕන. ඔබ ළඟයි නිවන තියෙන්නේ. ඔබ ළඟයි ඔබේ සැනසීම තියෙන්නේ. ඔබව අවුල් කරගන්න පුළුවන්කම තියෙන්නේත් ඔබටමයි. ඔබව නිවන්න පුළුවන්කම තියෙන්නේත් ඔබටමයි. නිවෙන ධර්ම එක්කලොත් නිවෙනවා. දැවෙන ධර්ම එක්කලොත් දැවෙනවා. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. අනන්තය අවබෝධ කරගත්තොත් අනන්ත වූ ධර්මයට නැඹුරු වුනොත්, ඒ අගය කළොත්, ඒ ප්‍රශංසා කළොත්, ඔබට ප්‍රතිඵලය හැටියටත් ඒ අනන්තය ලැබෙනවා. ඒ අකාලිකත්වයේ ලැබෙනවා. ඒ ධර්ම සෝය ලැබෙනවා. ජීවිතේ අපි මොන මොන හරි විදියෙන් හරි එකතු කළේ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. ඒවයි ප්‍රතිඵලේ හොඳයිද? නැහැ. ලෝභ, ද්වේෂ, මෝහ වල ප්‍රතිඵලය හොඳ නැහැ. අපි මේ ලෝභය එක එක විදියට එකතු කරනවා. පැවිදි වුණාම පැවිද්දාට අදාළ ලෝභ, ද්වේෂ, මෝහ ටිකක් තියෙනවා. උපාසකයෙක් වුණාම උපාසිකාවට උපාසකයාට අදාළ ලෝභ, ද්වේෂ, මෝහ ටිකක් තියෙනවා. ගිහියෙක් වුණාම එයාටත් අදාළ ලෝභ, ද්වේෂ, මෝහ තියෙනවා. අන්‍ය ආගමිකයෙක් වුණාම ඒ ආගමිකයටත් අදාළ ලෝභ, ද්වේෂ, මෝහ ටිකක් තියෙනවා. ඇයි අපි ලෝභ, ද්වේෂ, මෝහ රැස් කරන්නේ? උපදින්ම තියෙන දෙයක් නිසා. එතකොට හිතන්න පුළුවන් එහෙනම් අපි අලෝභ, ද්වේෂ, අමෝහ රැස් කළ යුතුයි කියලා. අලෝභ, ද්වේෂ, අමෝහ කියන එක රැස් කරන්න පුළුවන්ද කොයි බහරි කියලා තියෙනවද? ඒක රැස් කරන්න බෑ. රැස් කරනවා නම් රැස් කරන්න පුළුවන් ලෝභ, ද්වේෂ, මෝහ පමණයි. අලෝභ, ද්වේෂ, අමෝහ කියන්නේ මොනවද? ඒව කාමාවචර ධර්ම නෙමෙයි. ඒව ලෝකෝත්තර ධර්ම. ඒතකොට කාමාවචර ධර්ම විතරයි රැස් කරන්න පුළුවන්. ලෝකෝත්තර ධර්ම රැස් කරන්න බෑ. එතකොට කුසල් කුසලස්ස උපසම්පදා. එතකොට කුසලයෙන් වැඩෙනු. කොහොමද කුසලයෙන් වැඩෙන්නේ? අලෝභය, අද්වේෂය, අමෝහය ඇතිවන්නේ ලෝභ, ද්වේෂ, මෝහ හිතෙන් තුනී වෙනකොට, පහ වෙනකොට. එතකොට අලෝභ, අද්වේෂය, අමෝහය කියලා කියන්නේ ස්වභාවික දෙයක්. ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ අස්වාභාවික දෙයක්. මේ ලෝකේ ස්වභාවය මොකක්ද? ස්වභාවය තමයි කිසිම දුකක් නැහැ, පීඩාවක් නැහැ, කනස්සල්ලක් නැහැ, කනගාටුවක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මෙන්න මෙයාට වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට කිසිම ආකාරයක එයායි වැරදි වැඩක් දෙතර කලේ නෑ. එයා වැරදි වැඩක් නෙමෙයි කලේ. හරි වැඩක් දෙයා කලේ. එයා හරි වැඩකුත් නෙමෙයි කලේ. ඕගොල්ලන්ගේ වැඩ ඕගොල්ලෝ කරගන්න, මගේ වැඩේ මං කරගන්න කියලා මෙතන යනවා. එතකොට අකුසලයක් බවට පත්වන්නේ චේතනාව මුල් කරගෙන කරන කාරණයක්. එයාට එච්චර චේතනාවල් එක ජනිත කරන්න තරම් එයාට එහෙම කල්පනාවක් නැහැ. දැන් ඉන්නේ අපි ස්වභාවිකත්වයේද අස්වාභාවිකත්වයේද? ඔබේ සිත තිබෙන්නේ ස්වභාවිකත්වයේද අස්වාභාවිකත්වයේද? සමහර අය මේ අස්වාභාවිකත්වයට පුරුදු වුණාම ඒගොල්ලෝ හිතනවා මේක තමයි ස්වභාවය කියලා. ඒක හරියට අර බොහෝ කාලයක් ළිඳක් ඇතුලේ ඉපදිලා ඒ ළිඳේම වයසට ගිහිල්ලා මැරිලා යන මැඩියෙක් හිතනවා වගේ. එයා හිතනවා මේක තමයි ලෝකය. ලෝකෙ හැටි මෙහෙම තමයි. ලෝකෙ විශාල මෙච්චර. අයියාට එන්න හම්බෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රියන් වල කිමුදුණු, ඉන්ද්‍රියන් තුලට කොටු වුණු, සීමා වුණු සත්වයත් එහෙමයි. එයා හිතනවා මේ ඉන්ද්‍රියන් වලට තේරෙන දේ තමයි ලෝකේ. මට පේන දේ තමයි ලෝකේ. මං දැනගත්ත දේවල් තමයි ලෝකේ. මට හැඟෙන දේවල් ටික තමයි ලෝකය. මේක තමයි ලෝකේ. මේ ලෝකයේ ඇතුලේ අපි සටන් කරනවා, යුද්ධ කරනවා, තර්ක කරගන්නවා, වාද කරගන්නවා දැනෙන ප්‍රමාණයට. අපේ තර්කයේ තියෙන ඉන්ද්‍රිය සාපේක්ෂිතව ඉන්ද්‍රියන්ට ගෝචර වුණු, ඉන්ද්‍රියන්ට දැනෙන, ඉන්ද්‍රියන්ට හැඟෙන. මගේ තර්කය මේකයි. මට හැඟෙන්නේ මෙහෙමයි. ඔබ හැම කෙනෙකුටම තර්කයක් තියෙනවා. මම මේකට මේ අදහස පළ කරන්නේ. නිවන ගැන තර්කයක් තියෙනවා. මම නිවන ගැන හිතන්නේ මෙහෙමයි. ධර්මයේ ගැන තර්කයක් තියෙනවා. මම ධර්මයේ හිතන්නේ මෙහෙමයි. මේක තමයි හරි. ඒ ඉන්ද්‍රිය සාපේක්ෂිත දේවල්. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතක්කා වචරයි. ඒක අතක්කා වචරය කියන්නේ මෙහෙමයි. මේ මඟ තමයි හරි කියලා කෙනෙක් ලෝභ, ද්වේෂ, මෝහ, වෛර, ක්‍රෝධ, මාන ඇති කරගන්නේ නැද්ද? ඇති කරගන්නවා. ලෝකේ තියෙන ආගම් එහෙම කරන්නේ නැද්ද? හරි. පුදුමාකාර විදියට ලෝකේ තමන්ගේ ඒ සංකල්පය පතුරවන්න, දෘෂ්ටිය පතුරවන්න උත්සාහ කරනවා. දැන් මේ ලෝකේ මැව්වේ මහා බ්‍රහ්මන්ද, මේ ලෝකේ මැව්වේ සක්‍ර දේවේන්ද්‍රයද, මේ ලෝකේ මැව්වේ ගෝඩ්ද, ඒව නැත්තම් මේ ලෝකේ මැව්වේ අල්හාද කියලා ප්‍රශ්නය. මේ මිනිස්සයා හරි අසරණයි. මේක ලෝකේ තියෙන කම්පියුටර් වගේ මේ මොළක්. එක එක ඔළුව වල වැඩ කරන්නේ එක එක ප්‍රමාණයේ වින්ඩෝස්. පරණ ඒවාත් තියෙනවා, අලුත් ඒවාත් තියෙනවා. එක එක ඒවා තමයි තියෙන්නේ නේ. ඒක එක ආගමික. ඒක දාන ඕන අපේ මේක දාගන්න. එහෙම නැත්තම් අරගොල්ලෝ ඉන්නෝ ගෙදරට ඇවිල්ලා දාලා දෙනවා. මේ කෝල් ගලාම ගෙදරට ඇවිල්ලා පන්ති පවත්තල ඔලුවට දානවර සිස්ටම් එක. එතකොට ආ පිළිගන්න ඕන මේ දෙයියෝ, අදහන්න ඕන මේ දෙයියෝ, අදහන්න ඕන ක්‍රමයේ මේකයි, මෙයා තමයි පිළිගන්න ඕන. ඔබේ බුදුරජාණන් වහන්සේ ලස්සන කෙටියෙන් උත්තරයක් දුන්නා. සබ්බේ පුතඤ්ජනා උම්මත්තක. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට පිස්සු. අපි බෞද්ධය කියලා කියන්නේ මේ පිස්සුව තේරුම් ගත්ත කෙනෙකුට, පිළිගත්ත කෙනෙකුට. ඊළඟට ඒ පිස්සුවෙන් නිදහස් වෙන්න වෙරදරන කෙනෙකුට. ඒතර තමයි බෞද්ධය කියලා කියන්නේ. භවය උද්ධ කිරීම හේවත් භවය ඉක්මවා යෑම. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මම නම් මේ ආත්මේ සෝහාන්වත් වෙන්න ඕන. ඒව නැත්තම් ඒහාමුදුරු සෝවහන්. එයා හරියට සෝහාන් වෙලා වගේ කියලා කියනවා. ඒ වුණාට මේ සෝහාන් කියන එකේ තේරුම සෝවහන් කියලා කෙටි කරලා කියනවා. ඒ වචනේ තේරුම තමයි සෝආන්. සෝවහන් කියන එකේ තේරුම තමයි ඒ මම. ඒ මම සෝආහන්. සෝආහන් කියන්නේ ඒ මම. ඉතින් මේ ඉන්න ඕනම කෙනෙක් සෝආහන් වෙලා තමයි ඉන්නේ. ඒ මම කියන අදහසින් තමයි ඉන්නේ. සන්තෝෂයනේ හැමෝම සෝහන් වෙලා ඉන්නේ. ඒ මම. අර මාර්ගඵලයේ සංකේතවත් වෙන්න නම් මෙන්න මේ විදිහට ඒක දිගට කියන්න ඕන. සෝහන් මාර්ගස්ත ඵලස්ත. එහෙම නැතුව සෝහන් කිව්වට ඒ අර්ථය එන්නේ නැහැ. සෝහන් කියන එකේ තේරුම ඒ මම. සෝ අහන් කියන එක කෙටි කරලා සෝහන් කියලා කියන්නේ ඒ මම. ඉතින් හැමදෙනාම ඒ මම කියන අදහසේ නෙමෙයි දින්නේ. මේ මම. මේ මම. එතකොට අපිට මොකද වෙන්න ඕන? මේ මම මමත්වයේ වැඩෙන මාර්ගයෙන් ඉවත් වෙන්න ඕන. මමත්වයේ ඵලයෙන් ඉවත් වෙන්න ඕන. එතකොට සෝහාන් මාර්ගස්ත ඵල අස්ත. ඒ මමත්වයේ මාර්ගයෙන් සහ ඵලයෙන් ඉවත් වෙන්න ඕන. ඒ මේක විශ්වාස නැත්තම් මේ තියෙනවා, මේ පාලි පොත තියෙනවා මෙතන. සෝහාන් කියන්නේ ඒ මම. මේ මෙතන තියෙනවා ඒ මම. අපි අර ඔය අර රැල්ලට කියන දේවල් දැන් අපි තියෙන සමහර ඉංග්‍රීසි වචන තියෙන වැරදියට භාවිතා කරලා ඒක වැරදියට යනවා නේ. ඒ වගේ තමයි පාලි වචනේ වැරදි විදිහට භාවිතා කරාම ඒක වැරදි විදිහට උච්චාරණය කරනවා, පාවිච්චි කරනවා වැරදි අරුත් සහිත. ඒ මම හොඳයිනේ, දැන් සෝවාන් වෙච්ච අයනේ හැමදේනාම. ඒ මම කවුද? ඒ මම එයයි ඔබේ ප්‍රශ්නාර්ථී වේත්තේ. අපි ඔහු කවුද, ඇය කවුද, ඒ මොකද්ද ආදී වචන නිතරම භාවිතා කළාට මම කවුද කියලා දවසකට වරක්වත් අහන්නේ නෑ. ඔහු කවුද, ඒ මොකද්ද, ඒ මොනවද අහනවද? මම කවුද කියලා. එහෙනම් දැන් අහන්න ඕන මොකද්ද? මම කවුද? කවුද මම? මම අල්විස්, මම පෙරේරා, මම විල්සන්. ඒ මමද? ඈ, මම ඉංජිනේරුවරයෙක්, මම වෛද්‍යවරයෙක්, මම මම බාසුන් නැහැ කෙනෙක්, මං ගුරුවරේ. ඒ මමද? මම මන්ත්‍රී කෙනෙක්, ඈ, ඇමති කෙනෙක්. මමද? මම පෝසත් කෙනෙක්, මම දුප්පත් කෙනෙක්. ඒ මමද? දැන් මෙතන මමෙක් ඉන්නවද නැද්ද? මමෙක් ඉන්නවද නැද්ද? මමෙක් ඉන්නවා. හැම දිනාගම ළඟ මමෙක් ඉන්නවා. මම දන්න දේවල් හරිද වැරදිද? බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මම දන්න දේ හරි. මම කොයි වෙලාවකවත් වැරදි වෙනවද? නෑ, මම හැමදෙස්සෙම හරි. මම කියන කෙනෙක් වෙනුවෙන් අපි කොච්චර මහන්සි වෙනවද? ඒ මම කියන නාමය වෙනුවෙන්, මම කියන කෙනා වෙනුවෙන්, කෙනෙක් වෙනුවෙන්, පුජ්‍යලෙක් වෙනුවෙන්, නමක් වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද? කොච්චර ආරවුල් හදා ගන්නවද? කොච්චර ප්‍රශ්න හදා ගන්නවද? කොච්චර පව් කරනවද? මම කියන කෙනා වෙනුවෙන්. මම කියන කෙනා කොහොමද හැදෙන්නේ? කොතනද ඉන්නේ? කොහෙද යාගේ පැල? එයාගේ නිවාසය කොහෙද? යාගේ පදිංචිය පොඩ්ඩක් හොයන්න ඕන. මගේ ලිපිනේ කොහෙද? මම ඉන්නේ කොහෙද? දැන් මේ මොහොතේ මේ ශ්‍රවණය කරන්නේ කවුද? මම. ශ්‍රවණය කරමින් විචක්ෂණය කරන්නේ, විජානනය කරන්නේ, එහෙම නැත්නම් ඒ ගැන කල්පනා කරන්නේ මම. ඔබේ ඔළුවේ දාලා නැති අච්චුවක්, වචනය මෙන් කියවුනොත් මොකද වෙන්නේ? ඒකෙන් තේරුමක් ගලාගෙන එන්නේ නැහැ. එක ඊළඟට තමන්ට වැටිච්ච සම්ප්‍රදාය තුළ තමන් පිළිගත්ත මතවාදයකට වඩා වෙනස් වූ දෙයක් කියවුනොත් එහෙම මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එතකොට හිතන්නේ මොකද්ද? ඒක වැරදි. අපි පිළි අරගෙන තියෙන්නේ එහෙම නෙමෙයි. අපි පිළි අනන් තියෙන්නේ සසරක් තියෙනවා කියලා. තව කෙනෙක් පිළිගන්නවා සසරක් නැහැ කියලා. නමුත් සසරක් තියෙන එකවත් සසරක් නැති එකවත් නෙමේ සත්‍යය. හැම මොහොතකම උපදිමින් මැරෙමින් තිබෙන වේගවත් ධාරාවක් තියෙනවා. ඒ වේගවත් ධාරාව වේගයේ වැඩි නිසා ඒකීය ස්වභාවයකින් පේනවා. හරියට ගිනි පේල්ලක් කරකවනකොට ගිනි වලල්ලක් පේනවා වාගේ. වේගය වැඩි. දැන් මේ චින්තන ධාරාව බොහොම වේගවත්. ඒ නිසා අපිට හිතක් කියලා එකක් පේනවා. ඊළඟට ඒ හිතේ ගුණයක් පේන්න පටන් ගන්නවා. හිතේ ගුණයක් පේන්න පටන් ගන්නවා. ගති ලක්ෂණයක් පෙන්නුම් කරනවා. මමත්වේ පෝෂණය කරන්නේ වෙන කවුරු හරිද? නෑ, මමත්වේ පෝෂණය කරන්නේ තමා. ඇයි මමත්වේ පෝෂණය කරන්නේ? මමත්වේ පෝෂණය කිරීම තුළින් තමන්ට සැපක් ඇති වෙයි කියලා හිතාගෙන. දැන් බොහෝ දෙනාගේ තියෙන මේ ලොකු ප්‍රශ්නයක් තමයි සැප විඳීම කියන එක තමයි මේ හැමෝගෙම බලාපොරොත්තු. මේ ලෝකෙ මේ දියුණුව කියලා එකක් මේ කරන්නේ සැප විඳින්න. ඉතින් දියුණු වෙච්ච අයගෙන් අහලා බලන්න ඕන සැපද? ක්ලින්ටන් මහත්තයගෙන් අහන්න ඕන සැපද? බිල් ග්‍රේට් මහත්තයගෙන් අහන්න ඕන සැපද? ඔබාමාගෙන් අහන්න ඕන සැපද? මහින්ද රාජපක්ෂගෙන් අහන්න ඕන සැපද? එතකොට මොකද කියන්නේ? ලෝකයා විසින් තරංගයක් අපි තුල අපේ මානසිකත්වය තුල යවුවා. අපේ මව්වරු අපේ පියවරු අපේ ඔළුවට දුන්න අභියෝගය. අපි ඒ අභියෝගයේ දිගේ ආවා. අපි හැමෝමත් කරන්නේ ලෝකයා විසින් අපිට තරංගයක් දීලා තියෙනවා, අභියෝග දීලා තියෙනවා. අපි සියලු දෙනා මේ පස්සේ දුවගෙන යනවා. ඒක සැප වුණත් දුක වුණත්. දැන් මොකද කරන්න ඕන? කකුල් දෙකේ වේගෙට, කකුල් දෙකේ තියෙන හයියට ගමනක් දෙවුවට කමක් නැහැ. කකුල් කඩාගෙන දුවන්නේ නේද? කවුදක තියෙන කොහොමද ඇවිද යන්නේ? මිනිස්සේ කැදිලා තියෙන වැඩ කරන්න, දෙවුණු වෙන්න. ඒක තමන්ටත්, ලොවටත් හිත පිනිස. අධ්‍යාත්මික ලෝකයේ දිහා ගත්තොත් තමන්ට ආයේ අධ්‍යාත්මික වෙහෙසෙන් නිවෙන්න තියෙන එකම මාර්ගය තමයි නතර වෙන්නේ. නතර වෙන්නේ. දැන් මේ ඔරලෝසුව ගත්තහම මේක ඇතුලේ පොඩි පරිපථයක් තියෙනවා. මේ පරිපථයට විදුලිය සැපයනවා. විදුලිය සැපුවාම මේකේ වැඩ ගොඩක් තියෙනවා. දිනේ සටහන් වෙනවා. උෂ්ණත්වයේ සටහන් වෙනවා. වේලාව සටහන් වෙනවා. උෂ්ණත්වයේ 32ක් වැඩි නේ. ඔබේ මනසට විදුලිය සැපේනවා. දැන් නිකන් හරි මේ බැටරිය අපි නිකන්වත් ගලවලා දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? මේක ක්‍රියාවිරහිත වෙනවා. ඒතර සිස්ටම් එක ඇතුලේ වැඩ කරන බැටරියක් මේක ඇතුලේ තියෙනවා. ඒකෙන් මේකේ තියෙන දේවල් ටික රඳව ගන්නවා. හැබැයි සමහර ඒවා ඒව නැහැ. එතකොට ඒක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේ මොකද වෙන්නේ? අපිත් විදුලියේ සපේනවා. මොකද අපි සපේන්නේ විදුලිය මමත්වයට. නැත්නම් මමත්වේ වැඩ කරන්නේ නැහැ. මමත්වේ පවතින්නේ. බුදුහාමුදුරුවෝ ඒක පෙන්වුවේ ආහාර කියන වචනේ. මනෝ සංචේතන ආහාර. ආහාර. දැන් කයපව තින්නත් ආහාර වුණ මනසටත් ආහාර වුණ. මනස පවතින්නේ ආහාරවල. දැන් දුක පවත්ව ගන්නෙත් ආහාරයෙන්. ද්වේෂය පවත්ව ගන්නෙත් ආහාරයෙන්. මෝහය පවත්ව ගන්නෙත් ආහාරයෙන්. දැනුම පවත්ව ගන්නෙත් ආහාරයෙන්. මාන්නය පවත්ව ගන්නෙත් ආහාරයෙන්. හීනමානය පවත්ව ගන්නෙත් ආහාරයෙන්. දැන් හීනමානයත් පවත්ව ගන්නවා, අදිමානයත් පවත්ව ගන්නවා. ඕනම කෙනෙක් ළඟ තියෙන දෙයක් තමයි එයාට වඩා මං උසස්, අරයට වඩා මං පහත්. ඒක මේ රටේ ජනාධිපතිතුමාටත් තියෙනවා. ඔය ඉන්න ඔක්කොටමත් තියෙනවා. මටත් තියෙනවද දන්නේ නැහැ නේ. එහෙම නොවෙනව නම් තමයි හොඳ. ඒක නිකම්ම නැති වෙන්නේ නැහැ. ඔක්කොටම තියෙනවා කියන්න බෑ. මේ ධර්මයේ තේරුම් ගත්තාම ඒක නෑ. ධර්මයේ තේරුම් ගත්තාම ඒක නෑ. අපි එහෙමනම් හිතන්න ඕන කොහොමද? සියලු දෙනාම එක හා සමානයි කියලා. සම්පූර්ණ වැරදි. එහෙම හිතන්න එපා. එහෙනම් මං අපි අනිත් අය ඔක්කොට වඩා අපි ශ්‍රේෂ්ඨයි. එහෙම හිතන්නත් එපා. එහෙනම් අනිත් ඔක්කොට වඩා මම පාපිස්නක් වාගේ. එහෙම හිතන්නත් එපා. දැන් කොහොමද හිතන්න ඕන? දැන් හිතන්න ක්‍රමයක් නැහැ නේ. අපි හිතන ආකාර ක්‍රම වේද තුනක් තිබ්බා. ඒ තුනම අපි පැහැදිලි කළා. එක මඩ වඩා උසස්, එක මඩ වඩා පහත්, එහෙම නැත්නම් මං හා සමානයි කියලා හිතුවා. ඕක මහා ප්‍රශ්නයක් නේ. මාත් ඔහොම හිත හිතා හිටියා. එක තැනකට ගියාම යා මට වඩා උසස් කියලා බේනු හරි කරදරයක් ඔළුවට. ඇයිද මං එයාට වඩා පහත්නේ? තව තැනකට ගියාම ඒ මිනිස්සයා මට වඩා පහත්. ඒකත් හරි කරදරයක්. සමහර තැන්වලට ගියාම මං හා සමානයි. ඒකත් හරි කරදරයක්. අසම සම මොනවද මේ අසම සම කියන්නේ? ඒ ගුණයක් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුදුහාමුදුරුව ළඟ තියෙන හැම ගුණයක්ම අපේ ජීවිතවල අපි ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඇති කරගත්තේ අපිට ලබා ගන්න බැරි ගුණයක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ කියලා අමුතු මිනිසෙක් නෙමෙයි, ඉන්ද්‍රියන් හයක් තිබ්බ මිනිස්සේ. මහා මායා දේවීගේ කුසේ දෙවියනු මිනිස්සේ. අපිට වැඩි එක ඉන්ද්‍රියක්වත් තිබුණයි කියලා නෑස කන නාසය දිව ශරීරය මන විතරයි. ඒකට අපිට වැඩි දෙයක් කරන්න පුළුවන්ද? නෑ. අපි තාම එතෙන්ට නාපු එක තමයි වැරදි. නමුත් අපිට එතෙන්ට යන්න හැකියාව තියෙනවා. පුළුවන්කම තියෙනවා. ඉතින් ඒව පිළිගන්නවා සමහර අය කැමති නෑ. බෑම කියන එක තමයි සංකල්පය තමයි ඉන්නේ. අපිට බෑ. ඊළඟට මේ පාළේ නිවන් දකින්න පුළුවන් කියලා පිළිගන්නවත් කැමති නෑ. මොකද කියන්නේ? අපිට බෑ. ඒවා අපිට බෑ. මොනවද? හීනමානයි. සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුදුජානන් වහන්සේගේ ගුණ ඇති කරගන්න එක. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ධර්මයේ ගුණ ඇති කරගන්න එක. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ඒ සංඝ කියලා කියන්නේ ආර්ය ගුණයන් වලට ආර්යත්වයට පත් වෙච්ච අයට මහරහතන් වහන්සේලාට මාර්ගඵලලාභීන්ට උන්වහන්සේලාගේ සරණ ගන්න ඕන. ඇයි අපි ඒක ගන්න ඕන? ඔබ ඔබෙන් අහසන්න. මගේ හිත වර්තමානයේ දුකෙන් පිරීලා. එහෙම නැත්තම් දුකටපත් වීමට පුළුවන් අවකාශය තියෙනවා. අනාගත මරණ බිය තියෙනවා. අනාගත සසර බිය තියෙනවා. අපා බිය තියෙනවා. නැද්ද? තියෙනවනේ. අපා බිය තියෙනවා. ඒ සියල්ලම දුරු කරගන්න අපි මනස සැහැල්ලු කරගන්න ඕන, මනස තේරුම් කරගන්න ඕන. භාවනාත්මක ගුණයකින් ඇහුම්කන් දෙන්න, හැම දෙනාම ඇස් දෙක පියාගෙන සංසුන් වෙන්න. එහෙම සංසුන් වෙවි ස්වාමීන් වහන්සේගේ හඬටත් ඇහුම්කන් දෙමින්, ඒ ධර්මයට අනුව හිත හදා ගනිමින් ධර්මානුපස්සනාව කරගන්න, ධහමට අනුව ගලපා ගන්න. මොනවද? කාය, චිත්ත, වේදනා, ධර්ම. ධර්මයට අනුව ගලපා ගන්න ඕන. සතර සතිපට්ඨානෙ එකට වැඩෙන්න. සමන් දෙස බලන්න. ඒ තමන් දෙස බලනවයි කියන එකේ ලොකු ගැඹුරක් අර්ථයක් තියෙන්නේ. තමන්ගේ හිත දෙස බලනවයි කියන එක නෙමෙයි තමන් දෙස බලනවයි කියන්නේ. ඊට වඩා අරුතක් තියෙනවා. ඒක ටිකක් පැහැදිලි කරන්න අසීරුයි. ඔබ ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන් දෙස බලන්න. වේගයෙන් නොයෙකුන්දෑ කළමනාකරණය කරන සිත අත්හරින්. මනස විවෘත කර දිය වී යන්නට ඉඩ හරින්න. මම විසින් සිතනවා. ඒ ස්වභාවයෙන් ඉවත් වෙන්න. මම භාවනාවක් කරනවා. එම ස්වභාවයෙන් ඉවත් වෙන්න. මම දෙයක් ළඟා කරගන්න උත්සාහ කරනවා. ඒ ස්වභාවයෙන් ඉවත් වෙන්න. මම මනස පාලනය කරනවා. එම ස්වභාවයෙන්ුත් ඉවත් වන්න. මම මානසික හැටි බලාගෙන ඉන්නවා. එම ස්වභාවයෙන්ුත් ඉවත් වන්න. මම මනස ඔහේ ගලාගෙන යන්න දීලා ඉඩ හැරලා බලන් ඉන්නවා. ඒ ස්වභාවයෙන්ුත් ඉවත් වන්න. මම මොකද්ද කරන්න ඕන කියලා කල්පනා කර කර ඉන්න සූදානම් වෙනවා. ඒ ස්වභාවයෙන්ුත් ඉවත් වන්න. හාමුදුරුව තව ඉස්සරහට මොනව කියයිද දන්නේ. ඒ ස්වභාවයෙන්ුත් ඉවත් වෙන්න. මේ කියන ලද ධර්ම කරුණු හොඳින් ප්‍රකට කරන්න. ඔහේ බලාගෙන ඉන්න. මනස පාලනය කරන. දෙයක් අපේක්ෂාවෙන් සිටින. කිසිදු අපේක්ෂාවකින් තොරව සිටින. මේ ස්වභාවයන් ඉවත් කරනවා. හැම තිස්සෙම මොනම හරි පැත්තකට චේතනාවකට බර වෙලා මේ හදන්නේ මම නේද? මමත්වය නේද? මේ හදන්නේ මමත්වය නේද? ඒ නිසා කිසිදු චේතනාත්මක ස්වභාවයකට සංඥාවකට යට වී මමත්වය සෑදිය යුතු නෑ. මමත්වය සෑදිය යුතු නෑ. මම මේ භාවනාවක් කරන්නේ ඒ ආකල්පය ඉවත් කරන්න. මම මේ නිකන් ඉන්නේ ඒ ආකල්පය ඉවත් කරන්න. මොකද්ද දන්නේ මම ඉස්සරහට කරන්න ඕන? ඒ බලාපොරොත්තුව අත්හරින්න. කොතනක් දන්නේ මේ විදිහට දේවල් කියලා තියෙන්නේ? ඒ බලාපොරොත්තුවත් අත්හරින්න. මොකද්ද දන්නේ මෙහෙම ගියාම වෙන්නේ? ඒ බලාපොරොත්තුවත් අත්හරින්න. හැමදේම අතහැරගෙන අතහැරගෙන නේද යන්න තියෙන්නේ? ඒ අදහසත් අත්හරින්න. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? ඒ කල්පනාවටත් නොවැටෙන්න, එයත් අත්හරින්න. එහෙනම් හාමුදුරුවෝ කියයි තව ටිකකින් කරන්න ඕන දේ. ඒ බලාපොරොත්තුවත් අත්හරින්න. මම මනස හිර කරගෙන ඉන්න ඕන. එසේ කළ යුතු නෑ. මම හිත දිහා බලාගෙන ඉන්න ඕන. එසේ කළ යුතු නෑ. හුස්ම දිහා බලාගෙන ඉන්න ඕන. එසේ කළ යුතු නෑ. ඔබ කිසිවක් කළ යුතුව නෑ. කිසිවක් නොකළ යුතුද නෑ. කිසිවක් ඔබ කළ යුතු නෑ. කිසිවක් ඔබ නොකළ යුතුද නෑ. නතර වී සිටීමක්වත් ගමන් කිරීමක්වත් අවශ්‍ය නැත. නතර වී සිටීමක්වත් ගමන් කිරීමක්වත් අවශ්‍ය නැත. නොසිත සිටීමට හෝ සිටීමට අවශ්‍ය නැත. එයයි මාර්ගය. ඒ මාර්ගය අනුගමනය කරන්න, ඒ දහම වඩන්න. ක්‍රියා කිරීමට හෝ නොකිරීමට අවශ්‍ය නැත. දේශනා කරන ලද දහමට අනුව සිත සකසන්න. ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුව සිත සකසන්න. අතීතය අත්හරින්න. අනාගතය අත්හරින්න. වර්තමානය ද අත්හරින්න. බලාපොරොත්තු නොවීම අත්හරින්න. බලාපොරොත්තු වීම අත්හරින්න. පාඩුවේ සිටීමට අවශ්‍යයි කියලා හිතනවනම් එයද අත්හරින්න. අතහැරීම ක්‍රියාවලියක් කර නොගෙන එයද අත්හරින්න. අල්ලා ගැනීමට හෝ අත්හැරීමට කිසිවක් නැත. කිසිදු දෙයක් අල්ලා ගැනීමට, කිසිදු දෙයක් අතහැරීමට උත්සාහ නොකරන්න. කිසිදු තත්වයක් මනසේ ඇති කර ගැනීමට උත්සාහ නොකරන්න. මනස නිහඬව නිසලව පවත්වා ගැනීමට උත්සාහ නොකරන්න. මනස පාලනය කිරීමට උත්සාහ නොදරන්න. මනසේ ස්වභාවයට ඉඩ දිය යුතු යයිද නොසිතන්න. මේ ආකාරයේ නොවේ, මේ ආකාරයයි කියා අලුත් දෙයක් නොගන්න. අධ්‍යාත්මිකව කිසිදු දෙයක් දෙස නොබලන්න. කිසිදු දෙයක් කෙරෙහි ඇහුම්කම් නොදෙන්න. කිසිදු වේදනාවක් කෙරෙහි නොඇලෙන්න. කිසිදු පාලන තන්ත්‍රයකට හසු නොවන්න. මේ මම විමියයි හැඟෙන සංඥාවකට නොමෙදෙන්න. එවැනි ස්වභාවයකින් කිසිදු දෙයක් ක්‍රියාවට නන් වීමෙන් වළකින්න. විය යුත්තේ කුමක්දැයි, නොවිය යුත්තේ කුමක්දැයි නොසිතන්න. ස්වභාවයෙන් නැතිවන දේ බාර ගන්න. සෑම විටම ස්වභාවික වෙන්න. කිසි විටක මම නොවෙන්න. කිසිදු සිතුවිල්ලක් හමුවේ, කිසිදු දැනීමක් හමුවේ, කිසි විටක මම නොවන්න. සෑම විටම මම නොවි වෙනී සිටින්න. තමන්ගේ අධ්‍යාත්මය තුළ සෑම විටම මම නොවි, මමත්වයෙන් නොවි වෙනී සිටින්න. සෑම සිතේල්ලක් හමු වෙහෙම මමත්වයෙන් නොවි වෙනී සිටින්න. ඒ සිතුවිල්ලට කළ යුත්තේ මෙයයි මෙයයි යනුවෙන් අර්ථකථනය නොකරන්න. සංස්කාර එකතු නොකරන්න. ඇලීමත් ගැටීමත් අත්හරින්න. එවිට උපේක්ෂාව දතුරු දහන් වනවා ඇති. ස්වභාවිකව දැනෙන දේ, හමු වෙන දේ බාර ගන්න. එයට කිසිදු බියක් ඇති කර නොගන්න. මනස අත්හරින්න. මමත්වය අත්හරින්න. පුජ්‍යලත්වය අත්හරින්න. මම කෙනෙක්, මම පුජ්‍යලෙක්, මම පුරුෂයෙක්, මම ගැහණියක් කියන ස්වභාවය අත්හරින්න. කෙනෙක් හැටියට අත් නොහරින්න, කෙනෙක් නොමැතිව අත්හරින්න, අතහරින කෙනෙක් නොමැති වග දකින්න, අත්හැරීම හා අල්ලා ගැනීම අතහරින්න. එම ධර්මය ප්‍රකට කර ගැනීම උදෙසා වීරිය කරන්න. දේශනා කරන ලද ධර්මය ප්‍රකට කර ගැනීම උදෙසා වීරය කරන්න. ඒ අනුව මනස හදන්න. ඒ අනුව ධර්මය දකින්න. ධර්මය අනුව අසංකාරික වස්තුව ඔබ ඒ දකින්න. ධර්මය අනුව එස අත්හැරිය විට පේන දෙයක් ඔබ ඒ දේ දකින්න. ධර්මය යනු ආලෝකයත් අන්ධකාරයත් ඉක්ම වූ තැන ඇති දෙයක් ඔබ ඒ දේ දකින්න. ධර්මය යනු පුජ්‍යලත්වයේ ඉක්ම වූ තැන තියෙන දෙයක් ඔබ ඒ දේ දකින්න. ධර්මය යනු ඇසින් දැකිය හැකි ධර්මයක් නොවේ. අසත්‍යරින විට ඔබට පෙනෙන ආදයයි. ධර්මයේ යනු ඥානයෙන් දැකිය හැකි දෙයක් නොවේ. ඥානය අත්හැරින විට ඔබට පෙනෙන ආදයයි. ධර්මයේ යනු රූපයක් නොවේ. ධර්මයේ යනු ශබ්දයක් නොවේ. ධර්මයේ යනු ගන්ධයක් නොවේ. ධර්මයේ යනු රසයක් නොවේ. ධර්මයේ යනු ස්පර්ශ කර ලබාගත හැකි දෙයක් නොවේ. ධර්මයේ යනු ලබාගත හැකි දෙයක් නොවේ. ධර්මයේ යනු බෙදීමට හැකි දෙයක් නොවේ. විභජනය කිරීමට හැකි දෙයක් නොවේ. ධර්මයේ යනු වචනයට ගොඩනැගිය හැකි දෙයක් නොවේ. ධර්මයේ යනු තර්කයට ගොඩනැගිය හැකි දෙයක් නොවේ. ධර්මයේ යනු ඒමේ අත රැගෙන ගිය හැකි දෙයක් නොවේ. ධර්මයේ යනු කිසිදු දිශාවක හෝ තැනක පිහිට දෙයක් නොවේ. ඔබ ඒ දේ දකින්න, අත්විඳින්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. ධර්මයට අනුගත කර ගැනීමයි ධම්මානුපස්සනාව හැටියට භාවනාත්මකව ගොඩනගන්නේ. අපිට වැරදි සංකල්පයක් තිබුණා. තවත් මනෝමය සංස්කාරක ස්වභාවයකට හසු වෙලා ආකල්ප ගොඩනගන වර්ධනය කරන ක්‍රමයක් තිබුණා. ඒ අපට හින්දු ආභාෂයත් එක්ක සිදුවෙච්ච වැරදීමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාරකෝ අනිත්‍යයි. අය කිසිම සංස්කාරකයක් තියාගන්න. මොනවද මේ සංස්කාරක කියන්නේ? භෞතික තියෙන දෙයක් නෙමේ. මොනවද මේ? මනසේ තියෙන දෙයක්. එතකොට මානසික සංස්කාරයක් අපි ගොඩනගා ගත්තොත් මේවා මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම කියලා, එතකොට අපිට ඒකේ නිදහස් වීමක් නැහැ. අපි ආයුත්තේ සියලු සංස්කාරකයෝ අනිත්‍යයි කියන තැනට. ඒකේ තේරුම මොකද්ද? පාලි ශබ්ද කෝෂය අරගෙන බලන්න. අනිත්‍යයි කියන වචනේ තේරුම මොකද්ද? නිත්‍ය කරන ගැනීම, අල්ලා නොගැනීම, නොබැඳීම, නොඇලීම. අපේ හිතන් ඉන්නේ මොකද්ද? අපි මැරෙනවා, අපි කැඩෙනවා, මේකේ පිළිකුල් සහගතයි. ඒක අනිත්‍ය නෙමෙයි. ඒවට කියන්නේ වයිදම්මා සංඛාරා කියලා. අනිත්‍ය කියන්නේ නිත්‍ය කර නොගැනීම. නියම කර නොගැනීම. අල්ලා නොගැනීම. දැන් මෙය මෙසේ කියලා අල්ලගත්තොත් ඒක අනිත්‍යද? සංඥාවක් අල්ලගත්ත කිසිම තැනක අනිත්‍යයක් නෑ. එතන තියෙන්නේ නිත්‍යයක්. වේදනාවක් අල්ලගත්ත තැනක අනිත්‍යයක් නෑ. එතන තියෙන්නේ නිත්‍යයක්. සංඛාරයක් අල්ලගත්ත තැනක අනිත්‍යයක් නෑ. එතන තියෙන්නේ නිත්‍යයක්. රූපයක් අල්ලගත්ත තැනක එහෙමනම් සමහර භාවනාවල් වල තියෙන දෝෂේ දැන් අපිට පේනවා. රූප අල්ලගෙන භාවනා කරන, වේදනාවල් අල්ලගෙන භාවනා කරන, සංඥාවල් අල්ලගෙන භාවනා කරන. එතකොට ඒක බුදුහාමුදුරන්ගේද? ඒ මහා වීරයන් වහන්සේ ධර්ම දේශනා කරද්දිම ඉදිරියේදී ධර්මයේ දකින්න හතරපද ගාථා ධර්මයේ දේශනා කරද්දිම ධර්මයේ දකින්න. යෝනිසෝ මනසිකාරය තුල ධර්මයේ වඩද්දිම ධර්මයේ දකින්න. ඒ තමයි මහා වීරයන් වහන්සේගේ ධර්මය. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒදී මේ කාලේ වැලි තලාවෙන් වැසුණා. නැවත යලෝ පිබිදෙනු ඇති. ඒ සංගවුණු ධර්මයේ පිබිදෙනු ඇති. ලෝකේ සියලු දෙනාම මේ වෙනකොට යම් කිසි මුලාවක සිටිනවා. ඒ තමයි අන්ධානුකරණය කියන භයානක විසබීජයේ තියෙන අන්ධානුකරණය. මේක බෞද්ධය ළඟත් තියෙනවා, කතෝලිකය ළඟත් තියෙනවා, මුස්ලිම් කෙනා ළඟත් තියෙනවා. ඒගයි මිනිස්සු කාන්තාරය ඇඳුම් මෙහෙ අඳින්නේ, කාන්තාරේ ක්‍රම මෙහෙ පාවිච්චි කරන්නේ, සීතල නටේ ඇඳුම් මෙහෙ අඳින්නේ, පායන කාලේට වස් සමාදම් වෙන්නේ. ඒකයි වයින කාලේ ඉවර වෙන වස් කාලේ යනකොට අපි චාලිත්‍රයට කරන්නේ. ඒකට කමන්නේ මධ්‍ය දේශයක් නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඉන්දියාවේදී නම් එහෙම නැත්නම් වෙනත් රටකදී නම් වෙනස් කරගන්නත් වෙයි. නමුත් එහෙම වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ගෞරවයට අපි මේ විදිහට මේක කරනවා. මොකද හේතුව ඉස්සර වගේ ලොකු උපද්දරයකට අපි පාත්‍ර වෙන්නේ නැති නිසා. ඉස්සර වහින කාලේට ඉන්දියාවේ අවිධිගණ යන්න බෑ. අද වගේ මේ ගොඩ කරපු හයිවේස් තිබ්බේ නැහනේ. ධන ළඟට වතුර පිටිනවා. ආහාර රැස් කරගෙන සුරක්ෂිතව ජීවත් වුණා. ඒ උමතු භවයෙන්, ඒ අන්ධානුකරණයෙන් නිදහස් වෙන්න ඔබට මේ ශ්‍රී සද්ධර්මයේ අවකාශය තියෙනවා. දැන් ඔබට කරන්න කිව්වේ කුමක්ද? කිසිවක් නැත. නොකරන්න කිව්වේ මොනවද? කිසිවක් නැත. ප්‍රතික්ෂේප කරන්න කිව්වේ මොනවද? කිසිවක් නැත. අනුමත කරන්න කීවේ කුමක්ද? කිසිවක් නැත. ලබන්න කීවේ කුමක්ද? කිසිවක් නැත. නොලබන්න කීවේ කුමක්ද? කිසිවක් නැත. විය යුත්තේ කුමක් කියාද කීවේ? කිසිවක් නැත. නොවිය යුත්තේ කුමක්ද? කිසිවක් නැත. නමුත් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් දර්ශනයේ මතයි සියල්ලම සිදු වෙන්නේ. දැකීම තුලයි අපේ ගමන ඉදිරියට ඇදෙන්නේ. සරතියක් පදවගෙන යනකොට ප්‍රමුඛ කාරණේ කවරක්ද? ජීර්දානිකද? සුක්කාර මහසුරෝණ එකද? වේගය වැඩි කරන එකද? නෑ. මොකද පළමු කාරණේ? දැකීම. ඒ මගහැර යන්නට බෑ. ඇස් දෙක වැරගත්තත් මොනම හරි ආකාරයේ ඥානමය දැකීමක් තියෙනවා. එකම පාරකින් 14 වතාවක් ගියාම ඒ පාරේ ඉතින් ඇස් දෙක බැඳගෙන යන්න පුළුවන්. ඒ වගේ ඔබේ භාවනාවේ ප්‍රමුඛ කාරණය සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය. අපි මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සියල්ලම වැඩෙනවා. මේ ක්‍රමවේදය තුළ ඒ සියල්ල මේ බොජ්ජංග ධර්ම වැඩීමෙන් තමයි ප්‍රතිඵලයට පැමිණෙන්නේ. හැබැයි ඒ දැකපු රහතන් වහන්සේලා සමහරලාට බොජ්ජංග ධර්ම කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව බොජ්ජංග ධර්ම වැඩුණා. සතර සතිපට්ඨාන කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව සතර සතිපට්ඨානේ වැඩුණා. සමහර අය ශ්‍රද්ධාව කියන එක විග්‍රහ කරන්න දන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාවන්තයි. ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරන්න දන්නේ නැහැ. ප්‍රඥාවන්තයි. සීලය කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරන්න දන්නේ නැහැ. ඒත් සිල්වන්තයි. එහෙමයි නැද්ද? ඉන්නවා. ඉතින් අනිත් පැත්තත් එහෙමයි. ඥානවන්තයි කියලා හිතාගෙන ඉන්නෝ අඥානයි. මම පන්සලේ ප්‍රධාන දායකය කියලා හිතාගෙන ඉන්නෝ අසද්ධාවන්තයි. අයින් පැත්තත් එහෙම. මං හරිම සිල්වත් කියලා හිතාගෙන ඉන්නෝ දුස්සීලයි. බුදුරජාණන් වහන්සේගේ සීලය ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය. මොනවද මේ සංවර කරගන්නවා? සංවර. සංයමයටපත් කරගන්නවා. අසඤ්ඤ කියලා කියන්නේ සංවර නැති. සංයමයේ කියලා කියන්නේ සංවර. කොහොමද ඇස සංවර වෙන්නේ? මේ මෙහිමින් බලනවා. එහෙමද? කොහොමද කන සංවර වෙන්නේ? හිමින් අහනවා. ඈ කවුරු කෙනෙක් කතා කර කර ඉන්න තැනට හිමින් ගිහලා කන තියාගෙන හිටින්න ඒකද? කොහොමද කට සංවර කරගන්නේ? හිමින් කතා කරනවා. කොහොමද කය සංවර වෙන්නේ? හිමින් ඇවිදගෙන යනවා. කොහොමද හිත සංවර වෙන්නේ? හිමින් හිතනවා. එහෙමද? එහෙම වෙන්නේ නෑ. හිමින් හිතුවත් හයියෙන් හිතුවත් ඒ දුල ලෝභ ද්වේෂ මෝහ කියන ධර්ම තියෙනවා නම් ඒක අසංවරයි. හිමින් කතා කළත් හයියෙන් කතා කළත් අලෝභය අද්වේෂය අමෝහය ගැන නම් කතා කරන්නේ ඒක සංවර කතාවක්. හයියෙන් දිව්වත් කමක් නැහැ. පාර හරහා බස් එක මේ පයින්නකොට බස් එක වේගෙන් එනවා කහිරේ ඉන්නේ බස් කාර්යයන් අතර කරන පාටක් නැහැ. හිමින් ගියොත් මොකද වෙන්නේ? ඈ ඒ නිසා සංවර නෑ වෙලාද තියෙන්නේ ඉන්ද්‍රයන් හයම නෑ අසඤ්ඤතයි. ඇයි අසඤ්ඤත? සංවර නෑ, සංයමයක් නෑ, අසඤ්ඤත තලයක ඉන්නේ. ඒ කියන්නේ සංසුන් නැති තත්ත්වයක ඉන්නේ. ඇයි මේ සංවරය නැති වෙලා තියෙන්නේ? ලෝකේ මිනිස්සුෙකුට සැනසෙල්ල හොයාගන්න බෑ. මිනිස්සුෙකුට හිතන්නවත් බැරි පැත්තක තිබුණු ධර්මයක් තමයි ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවදි කළේ. අසිරිමත් දෙයක්, මිනිස්සුෙකුට හිතන්න බැරි දෙයක්. මිනිස්සෙක් විසින් කරපු නිසායි බුදුහාමුදුරු මුළු මහත් මිහි තලයේම අග්‍ර වූ පුරුෂයාණන්, මහාවීරයාණන්, ඒ තරමට ඥානයේ ගුණය දියුණු කරගත්ත කිසිම ශාස්ත්‍රවරයෙක් ලෝකේ නැහැ. කිසිම ආගමික නිර්පාපකයෙක් නැහැ. කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ. මිනිස්සෙකුට සොයාගත නොහැකිව තිබූ සැනසිල්ල, නිවීම, ඒ මහා සංවරය සොයාගත්තා. ඒ තමයි මමත්වයේ ඉක්මවන ක්‍රමවේදය. බලන්න, ඔබට ඔබ මම කියන සීමාව විතර ඉඳගෙන නොයෙකුත් දේ කරයි. දන් දෙනවා, පින්කම් දෙනවා, දන්සල් දෙනවා, තොරන් ගන්නවා, ඔක්කොම කරනවා මම කියන සීමාවෙ. බොහෝ වෙලාවට අපි භාවනා කරන්න ගියත් මම කියන සීමාවේ, මම කේ භාවනා කරන සීමාවේ භාවනා. හින්දුන්ගේ සීලොම භාවනා තියෙන්නේ මම කියන සීමාවේ. මම විසින් භාවනා කරනවා, සංඥාවක් වඩනවා, ආදි කොට ඇති ධර්ම වඩනවා. බුදුරජාණන් වහන්සේ තියෙන්නේ තමා දෙසට හැරිලා යන ගමන. සඤ්ඤාවක් දෙසට හැරිලා යන ගමනක් නෙමෙයි, සඤ්ඤා නිරෝධයක් දෙසට හැරිලා යන ගමන, වේදනා නිරෝධයක් දෙසට හැරිලා යන ගමන, රූප නිරෝධයක් දෙසට හැරිලා යන ගමන. මේක නිරෝධ ගාමිනී ප්‍රතිපදා, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. කිසි දෙයක් ගන්න නැහැ. ඔක්කොම තියෙන්නේ අතහරින්න. නැහැ. සම්පූර්ණ වැරදි. ඔක්කොම තියෙන්නේ අතහරින්නයි කියලා ගත්තොත් මොකද වෙන්නේ? ඔබ ආයි අර සංඥා සංකාරවල පැටලෙනවා. මේ වචනේ කියන්නේ මොකක්ද? වචනේ කියන්නේම රූපයක්, වචනේ කියන්නේම සංකල්පයක්, වචනේ කියන්නේම සංවේදීතාවයක්, වචනේ කියන්නේම විඥානයක්. එතකොට ධර්මයේ තියෙන්නේ රූප නිරෝධය සඳහා, වේදනා නිරෝධය සඳහා, සංඥා නිරෝධය සඳහා. එතකොට පින්නතුන්ට මේ ඇසෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. දුර්ලභ වූ ධර්මයයි, අසද්දි නිවෙන ධර්මයයි, වඩද්දි නිවෙන ධර්මයයි. අවබෝධ කරගත්තොත් තියෙන දුක් රැසින් දුර වෙලා ජීවත් වන්නට පුළුවන් ධර්මයයි. සසරට පිහිටක් තියෙන ධර්මයයි. ඒ වෙනුවෙන් ඔබ කැප කරන්න, විශ්වවිද්‍යාලයක උපාධියක් ගන්න, කරන කැපවීම. විශ්වවිද්‍යාලයක අවුරුදු 4ක් ගිහිල්ලා උපාධියක් ගන්න කරන කැපවීම කරන්න. ඒ කැපවීම දෙන්න. කකුල් දෙක වතුර බකට් එකේ දාගෙන පාඩම් කරන. නිදිමත වෙනකොට තේ බිබී පාඩම් කරන. ඇහැ ගැක්කුම ආවහම ඇහැ පොඩි කර කර පාඩම් කරන. රේඩියෝ ටීවී දැම්මහම කාලකෝලහල කරගෙන පාඩම් කරන. ඒ කැපවීම ඔබ කරන්නේ. වටින්නේ නැද්ද මේක? උපාධිය අතර උපාධියක් ගන්න දින අසාවක් ගන්නනේ බොහෝ වෙලාවට. ගොඩක් අය ගන්න දැනුම ගන්න නෙමෙයි උපාධිය ගන්න, රස්සාවක් ගන්න. ඒ දුක් නිවන්න ටිකක්. ටිකක් ජීවිතේ දුක නිවා ගන්න, රස්සාවක් ගන්න ඒකට. මේක ටිකක් නෙමෙයි ජීවිතේ සම්පූර්ණ දුක් නිවා ගන්න පුළුවන්, සසර දුක් නිවා ගන්න පුළුවන්, අනුන්ගේ දුක් පවා නිවන්නට පුළුවන්. ධර්මයක් වෙනුවෙන් ඔබ ඒ කරන කැපවීම උපාදි ලක්ෂයක් ගත්තා වාගේ ඔබට දැනේ. උපාදි ලක්ෂයක් කවුරු තරන්නේ? උපාදි ලක්ෂයක් ගත්තා වාගේ දැනේ. ලෝකාධිපත්‍ය රජකම ලැබුවාට වඩා සතුටක් දැනේ. මම කියනවා, මම ඒ නොවි මම කියන්නම් මේක. මම මහින්ද රාජපක්ෂට වඩා සතුටින් ඉන්න කෙනෙක්. ලංකාවේ කවුරු හරි මෙහෙම කියනවද? කවුරුත් කියන්නේ නැහැ. මම ඔබාමාට වඩා සතුටින් ඉන්න කෙනෙක්. මම බිල් ගේට් මහත්තයට වඩා සතුටින් ඉන්න කෙනෙක්. මම ඔයාටන්ටත් වඩා සතුටින් ඉන්න කෙනෙක්. ඒ සතුට විඳින සතුටක් නෙමෙයි. ඒ සතුට අවේදීත සතුටක්. ඒ කිව්වේ මං ගැන නෙමෙයි. ඒ කිව්වේ ධර්මයේ ගැන. ධර්මයේ තුල තමා ඉන්නවා නම් ඒ මම නොවේ. පැහැදිලි? ධර්මයේ තුලට තමා පිවිසියාම ඒ මම නොවේ. මේ පොතේ ධර්මයක් නොවේ. මේ ඔබේ හිතේ ධර්මයයි. බුදුරජාණන් වහන්සේ කතා කළේ දා මිනිස්සුන්ට පොතේ ධර්මයක් නෙමෙයි. මිනිස්සුන්ගේ හිතේ ධර්මයයි. අපි වෙනස් කර ගන්න ඕන, හදා ගන්න ඕන, ඉගෙන ගන්න ඕන හිතේ ධර්මයේ. අපි තර්ක කරන්න ඕන, වෙනස් කර ගන්න, ජය ගන්න හිතේ ධර්මයේ. ඒකට උපකාරයක් පමණයි ගන්න පුළුවන් පොතේ. හැබැයි පොතට කතා කරන්න බැරි නිසා, පොත අවිඥානික වස්තුවක් නිසා, ඒ ගැන මොනාකල්පයක් දරුවත් පොත නිහඬයි. සමහර විට ඔබ ඒ ගාථාව කියවලා වැරදි ආකල්පයකට එනවා වෙන්න පුළුවන්. ඒ පොත කෑ ගහලා කියනවා, "දහා හා වැරදි, ඕක වැරදි. මේ ආකල්පයට එන්නේ කියලා නෑ." එක ගාථාවක් 10 දිනෙකට දුන්නොත් 10 දෙනා 10 ආකල්පයකට එනවා. ඒ නිසා ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් ලෝකෙට ගොඩාක් වටිනවා. ප්‍රත්‍යක්ෂ කර ගැනීම උදෙසා ප්‍රත්‍යක්ෂ කිරීමට බලාපොරොත්තු වෙන තියෙන. මම කිසිදු ධර්මයක් දැනගෙන නැහැ. ග්‍රහණය කරගෙන නැහැ. කියලා දෙන්න, පිළිහිටවන්න එහෙම දෙයක් නැහැ. මාර්ගයක් නැහැ. ඵලයක් නැහැ. මාර්ගෙනුත් ඉවත් වුණා, ඵලෙනුත් ඉවත් වුණා. එතකොට මාර්ගිකුත් නැති, ඵලයකුත් නැති, ඵලක් නැති මිනිස්සේ නේද? මොකක්වත් ඵලක් නැහැ. දැන් ඔබ තේරුම් ගන්න ඕන කවුද? වචන නැහැ. හාමුදුරුවෝ නැහැ. ඔබ තේරුම් ගත යුත්තේ කවුද? ඔබ තේරුම් ගත යුත්තේ ඔබමයි. මේ සියලු වචන දේශනා කරන්නේ ඔබව තේරුම් ගන්න මිස වෙන දෙයක් තේරුම් ගන්න නෙමෙයි. මේව කොහොම එකට කසහයක් වගේ තම්බල බොණ්ඩ ඕන. මලාට පස්සේ නම් කොහේ පිහිටද්ද? ජීවත් වෙලා ඉන්නකන් සවිඥානකව ඔබට මේ දේ දකින්න පුළුවන්. ඒ නිසා ධර්මයට ශ්‍රද්ධාව ඇති කරගත්ත කියන්නේ, වීරිය ඇති කරගත්ත කියලා කියන්නේ, සතිය ඇති කරගත්ත කියලා කියන්නේ මොකද්ද? ධර්මයට ප්‍රමුඛ ස්ථානය ලබා දීම. අපි පින්නතුන් ධර්ම අවබෝධය කරගන්නකම් අපි සමහර පින්නතුන් නිවාඩු දාලා කර්මයන් ආ. ව්‍යාපාරික මහත්තු ව්‍යාපාරේ අතහැරලා දාලා, වහලා දාලා බණහන් ආවා. සයින්සම ව්‍යාපාරේ හිටියනම් මම 50,000ක ලක්ෂයක මේ වෙලාවේ වෙළඳාමක් කරගෙන මම මේ වරුවක් දාලා ආවා. කොච්චර වටිනවද? ඒක තමයි වටින්නේ ජීවිතේ. ධම්මං විනානත්ති සුඛානත්තා. ඔබට සැපේ පිණිස ඔබගේ මිල මුදල්වත්, දුවාදරුවවත්, ගේ දුර යාන වාහනවත්, මහත්යවත් නොනවත් නෙමේ ඉන්නේ. ඔබ පිහිට කරගත්තොත් ධර්මයේ ප්‍රමණයයි. ඒ තේරුම් ගන්න උත්සාහ කරන්න, වටහා ගන්න උත්සාහ කරන්න, ප්‍රගුණ කරන්න. අද දේශනා කරන ලද ඒ ආකාරයේ මතකයි. ඒ අනුව ප්‍රකට කරන්න. ඒක තමයි ධම්මානුපස්සනාව. ඒ ධම්මානුපස්සනාවෙන් තමයි බලවත් කරන්නේ අර කාය චිත්ත වේදනා කියන හතර. සතර සතිපට්ඨාන එකට වැදෙන. හිතානුව හිත බලනවා කියලා එක එක පටලවා ගැනීම කරන්න එපා. කයානුව කය බලනවා කියලා මේ පටලැවුණු අපැහැදිලි අදහස් ගන්න එපා. අභ්‍යන්තර කය මගේ කය බලනවායි කියලා මේ අනුන්ගේ ශරීර දිහායි මගේ ශරීර දිහායි බලන්න ගියාම මහා ප්‍රශ්නයක් වෙනවා. අර ශරීරය වගේ මේ ශරීරයේ කිය ගලපන එකේක තේරුමක් නැහැ. අපි මැරෙනවායි කියේ ඉන්න එකේ තේරුමක් නැහැ. අපි කුණු වෙනවායි කියේ ඉන්න එකේ තේරුමක් නැහැ. අපේ ඇඟේ ඇට තිනවායි කියේ ඉන්න එකේ තේරුමක් නැහැ. කොහොමත් මේක ඇට තිනවා. කොහොමත් මේක කුණු කොට. තියෙන්නේ මානසික ස්වરૂපයකයි, දෘෂ්ටිමය හා සංකල්පමය ස්වરૂපයකයි මේ සියලුම දුක් රැස තියෙන්නේ. කායික දුක් ඇති මග හරින්න බෑ. මානසික දුක් රැස දුරු කළොත් ඊළඟට ඉතුරු වෙන්නේ කායික දුක් පමණයි. ඒ මානසික දුක් නැති කරන නිරෝධගාමී ප්‍රතිපදාව දිගින් දිගට ප්‍රකට කරගත්තොත්, ප්‍රගුණ කරගත්තොත් එයාට පුළුවන් මේ ආත්මෙදීම පහනක් නිවි ගියාසේ විශ්වයට නිවි යන්න. එහෙම නැත්තම් එයාට හිතෙනවා මට දැම්මම නිවන් දකින්න මේ ලෝකෙ ඉවත් වෙන්න බෑ. ඉක්මනි ප්‍රාර්ථනයක් තියෙනවා. සෛග මහත්තයෙකුත් පෞගේ දාසේ ඇවිල්ලා කිව්වා මමත් සයිනාසේ ධර්මය මට තේරුණත් මම නිවන් දකින්න මේ ආත්මෙදි ඉවර වෙනවට මම කැමතිනේ. මං කැමති තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ලෞතර බුදු කෙනෙක්ගේ සමීපදී ප්‍රබල දායකත්වයක් දරලා උපස්ථායකත්වයක් දරලා ඒ වගේම ධර්මයට ලොකු සහයෝගයක් ලබා දීලා ඒ ශාසනයේ බබළුවල උපරිමත්වයට ගිහිල්ලා තමයි මෙන්න කැමති. ඒක තමයි සම්පූර්ණ අයිතිය. පාරමිතා පුරනොයි කියලා කියන්නේ ඒක. අතටපත් නිවන් පසකට දා සසරට බසිනවා. ඒ කියන්නේ නිවන් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරනවා. නමුත් හරියට මාර්ගයට ඵලයට එනවා. නමුත් ඒ තුළ ඒ ප්‍රකට වීම ඒ තනතුර දිනු කරන්නේ. ඊළඟට නැවතත් අදිෂ්ඨානයක් තුළ ගමන් කරනවා සතර ආපාය නොවැටි. බෝසත්වරු සතර ආපාය නොවැටි මේ සසර ගමන නැත්තම් මොකද වෙන්නේ? නිකම් මැරුණාම හුලඟට ගහගෙන යනවා. මොකද්ද? අර ඔබේ අධ්‍යාත්මයේ එහි මේ කිටි කිටි ගගා දුව දුව තියෙන ආත්ම සංඥාව, දිෂ්ටිය. ඔබ සමහරලාට මැරුණට පස්සේ තව කෙනෙක්ගේ මේ ඇඟට ගිහිල්ලා වැහෙන්නත් පුළුවන්. මොලේට එන්නේ ඒ මොලේට ඒ බලය වගේ දෘෂ්ටි වගේ කැවිලා එයා පාලනය කරනවා, සංකල්ප දෙනවා. ඒ දෘෂ්ටියක් තියෙන හැම කෙනෙක්ගෙම ළඟ තියෙනවා. ඒකනේ ඒක පැය භාගයක් නිහඬව ඉන්න පරි මෙයා දඟලනවා ඇතුලේ. කවුද? දෘෂ්ටිය. හැමෝගෙම ළඟ දෘෂ්ටියක් තියෙනවා. අමුතුවෙන් යකා වැහෙන්න ඕනේ. යකා නිතරම වැහිලා ඉන්නේ. නිතරම හැම කෙනෙක්ගේම ළඟ ඒ සක්කාය දිට්ඨිය කියන බලය තියෙනවා. ඒක භයානක දෙයක්. මායයා කියලා කියන්නේ එතෙන්ට. සැපයයි කියලා පෙනුනට සැපවත් නෑ මමත්වය. හැම කෙනෙක්ම මමත්වයේ පෝෂණය කරන්නේ සැපයයි කියලා. නමුත් මමත්වයේ සැපේ සලසන දෙයක් නෙමෙයි, දුක සලසන දෙයක්. ගොඩාක් පව් කරගන්නවා මමත්වයේ නිසා. ගොඩාක් මානසික වේදනාව විඳිනවා මමත්වයේ නිසා. ගොඩාක් කම්පනයන් වලටපත් වෙනවා මමත්වෙ නිසා. ඇසියදී විහානි කර ගැනීම මේව පවා ලැබෙන්නේ මමත්වෙ නිසා. සමන්ට ප්‍රේම කරලා පස්සේ බෑ කියලා කිව්වහම අපි ඊයෙන් අල්ල දාන්නේ ඒ මමත්වෙ නිසා. මට අලාභ කළා කියලා. ඒ හැටි මමත්වයේ පාලනය නුනොත් කොච්චර පාලනය කරන්න හැදුවත් මනස පාලනය කරන්න බෑ. කෙනෙකු ළඟ මමත්වයේ වැඩි වෙන්න වේදනාව වැඩි, මමත්වයේ අඩු වෙන්න මානසික වේදනාව අඩුයි. නමුත් හිතට කිසිම කනස්සල්ලක් ඇති කරගන්නේ නැතුව ස්වභාවික සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් කතා කරන්නත් පුළුවන්. හැම දෙයකම යට විය යුතු කෙනෙක් නෙමෙයි. මමත්වේ නැති කෙනෙක්. ධර්මයට ගරුණකලොත් ධර්මය කියන්නේ නැහැ. සරි උත්තමතුරුයි ධර්මය කියුවේ නැහැ. සමාන්ට වැඩි උස්සාසනකින් වාඩි වෙලා බණ කියන කිව්වහම කිව්වේ නැහැ. ඒ ඒක මට කරන ගෞරවය අගෞරවය එක වෙනම කතාවක්. ධර්මයට ගෞරවය නම් ධර්මයේ ලැබෙන්න ගරුත්වයක් තියෙනවා. ලොකු විශ්වාසයකින් ඇහුම්කන් දෙන්න ඕන. ඒකට කියන්නේ ලොකු සද්ධාව. සද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න ඕන. කාටද? ධර්මයට. ධර්මයට. ධර්මයේ මම කොහොමද කරුණක් හරි අද අවබෝධ කරගන්නේ? අලුතින් කොහොම හරි දෙයක් දැනගන්නේ? සමහර අය හොයන්නේ ප්‍රතික්ෂේප කරන්න අඩුවක්. එහෙම හොයන්න එපා කවදාවත්. මම එක මහත්යෙකුට දවසක් දුන්නා දහම් පත්‍රිකා. මං කිව්වා ඔක බලලා මේකේ අඩුවක් තියෙනවා නම් මොනව හරි කියන්නකෝ. එළ කිව්වා. දැන් ධර්ම කරුණු ගැන එකක්වත් මෙයාට කතා කරන්න බෑ. මෙයා කියනවා එක අඩුවක් තියෙනවා. මම ඕ මොකද්ද? මේ යටින් ඔබ වහන්සේගේ නම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේට මමත්වයේ තියෙනවා. කොහොමද වැඩේ? මම නම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මමත්වයේ තියෙනවා. මං කිව්වා මේ දහම් පොත් පත්‍රිකා නම් ලිපින නැතුව එහෙම පළ කරන්න බෑ. එතකොට ඒක කැලෑ පත්‍ර වෙනවා. මේ ප්‍රකාශකේ ඒක නීතියානුකූලවම නීතියක් ඒක. අධිකාරයක් ඉන්න ඕන. එහෙම නැතුව එහෙම පළ කරන්න බෑ. ඒක සම්මුතිය. මමත්වේ නැත්තම් ගස් යට ඉන්න ඕන. ගස් යට ඉඳි බරගම් ගෙවල් දොරල් නැති කාලේ ඒ ගාලි ගස් යට තමයි හිටියේ. වෙදිනායක වන්නිලැත්තු මේක තේරුම් ගත්තොත් එයා ගස් යට ඉඳි. නමුත් වන්නිලැත්තු ගස් යට හිටියා කියලා අපි ගස් යට ඉන්න ඕනේ නැහැ ඔක්කොම කියලා. ඒ නිසා බාහිර පරිපජ්ජසිය වැඩක් නැහැ. බාහිරෙන් භික්ෂුවක් වෙන්නේ, බාහිරෙන් බෞද්ධයෙක් වෙන්නේ, බාහිරෙන් ආගමිකයෙක් වෙන්නේ, බාහිරෙන් කිසි කෙනෙකුට ප්‍රඥාවන්තයෙක් එහෙම වෙනෙක් වෙන්න බෑ. අභ්‍යන්තරිකව තියෙන මානසික ස්වභාවයයි නිවැරදි කරගන්න ඕන. බාහිරෙන් සුදු ඇඳයි කියලා විනීත වෙන්නේ නෑ. සුදු ඇඳන් ඇඳීම එහෙම වළක්වන්න එපා. ඒකයි ස්වභාවය. නමුත් ලෝකෙ මේ වෙනකොට අන කරන්නේ ලෝකෙ සදාචාර සම්පන්න කරන්න හදනවා කියලා එකක් කරන්නේ මේ කොටට අඳින එක වළක්වලා දිගට ඇඳීම. එහෙම නැත්නම් මුළු ඇඟම වසා ඇඳීම. එහෙම නැත්නම් කළු ඇඳීම. එහෙම නැත්නම් සුදු ඇඳීම. ඒකෙන් වෙනවද සංවර ලෝකෙ? නැත. ඒකෙන් සංවර වෙන්නේ නැත. සංවර වෙන්නේ මෙතනින්. කින්තේ ජටාහි කින්තේ අජින සාටිය. ඔළුවට දාන අර ජටාව, තොප්පි වගේ දේවල් තියෙන ආගමික ලාංඡන වෙනුවෙන් අදින චීවර තියෙන අභ්‍යන්තරංගහණං බාහිරම් පරිපජ්ජසි. බාහිර පෙනුම විතර අධ්‍යාත්මේ හදාගෙන නැහැ. අපි හදන්න ඕන මොකද්ද? අධ්‍යාත්මේ. මම ඇඳුම් හදන්නේ නැහැ. බාහිර දේවල් හදන්නේ නැහැ. වැද්ද වැද්ද විදියට හිතුවේද කමක් නැහැ. කරන රස්සාව කරන විදියට හිතියේද කමක් නැහැ. ආත්ම සංවේදී මිනිස්සෙක් වුණාට පස්සේ යා හරි දේ කරාවි. දැන් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මෙලෙවදීම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. සාන්දීප්තික කරන්න පුළුවන් ධර්මයක් ඔබට කිව්වේ. මස් වෙලඳාම යෙදිච්ච මිනිස්සෙක් මේ ධර්මයේ දැක්ක. බලන්න ප්‍රඥාව තිබුණ කියන්නේ මිනිස්සෙට මොකද්ද? මේලුව බැටලුව මන් දන්නේ. ඒක එක සත්තු හදලා මරන ඕළු මේ මිනිස්සයා මරලා විකුණන ඕළු කුගුල්ල. එක්තරා ස්ථානයක කඩයක් ළඟ තිබුණ ශාලාවක මේ ධර්මය දේශනා කරන ඇහුණා. ඇහුණාම කඩේට තේබොන්න ආපු මිනිස්සයා කවුද මේ අලුත් බණකාරය කියලා බලන්න ගියා. ගිහිල්ලා පොඩ්ඩක් බලාගෙන හිටියා. වැරදි හොයන අදහසින් අහගෙන හිටියේ. ටික වෙලාවක් යනකොට මේක අමුතු දහමක් කියලා තේරුණා. ටිකක් උනන්දුවෙන් අහගෙන හිටියා. අර ඌමනාවෙන්ම මේකේ වරදක් සොයන්නම කියන අදහසින් ඌමනාවෙන්ම මැදිස්තව හොයපු නිසා එක පාරට මේ මිනිස්සයාට මේ සත්‍ය එයා තුලින් මතු වුණා. මම ධර්මයේ දැක්ක මට ඒක ප්‍රත්‍යක්ෂ වුණා කියන සතුට ප්‍රකාශයත් එක්ක එතුමා එතනින් පිට වෙලා ගියා. ඉතින් ධර්මයේ දැක්කට හරියන්නේ නැහැ නේ, වෙලඳාම කරන්න එපා ඊට පහුවින්ද. ඉතින් කුකුලා වෙනද විදියටම අරගෙන කෝලිමට දේලා ඇනේට දාලා හිරගල්ලා මලේට තිය පිහියක් අරගෙන ඇවිල්ලා ඉතින් මිනිස්සයා මන්නේ උඩට උසවනවා. එයන් උඹ වෙනද පුරුද්දට අර කාය විඥානේ පුරුදු වැඩ කරන්න පුරුදු වෙනවනේ. දැන් පෙර රටක ගියත් එක හෝටල් කාමරයක හිටියත් අපර සුපුරුදු බාත්รูම් එකේ දොර හොයාගෙන යනවා. බලනකොට ඒ පැත්තේ නෑ. එතකොට තමයි තේරෙන්නේ උදේ මේ වෙන දිහාවක ඉන්නේ කියලා. ඒක තමයි කාය විඥානේ හුරුව. දැන් මමත් එහෙම රටක ගිහිල්ලා මම හොයන මේ බිත්තිය. මොකද මෙතන බිත්තිය. මෙතන දොරක් තිබ්බනේ ඉස්සර. ආ බලනකොට මේ වෙන දිහාවක. ඒ එහෙමයි. ඒ වගේ මේ පුජ්‍යලයන් මොකද කරන්නේ? අර ඇවිල්ලා ගහනවා. වදිනවද? වදින්නේ නැහැ. එයා කියනවා අත ඔසවනවා පාත් කරන්න බැරි වෙනවා කියලා. අත ඔසවනවා පාත් කරන්න බැහැ. අඟුලිමාලට කිව්වා ඔබ නතර වන්න. මම නතර වෙලයි සිටින්නේ. එහෙම කීවේ දේශනා කළේ වඩින ගමන්. ලොකු ප්‍රඥා බලයක් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ මානසික ශක්තිය ප්‍රබලයි. අර හදවත විනිවිද ගිහිල්ලා වදින්න උවමනා තැනටම ඒ වචනේ වැදුණා. ශනික ආත්ම පරිවර්තනය වුණා. කඩු එහෙවම අතහැරුණා. මෙයා දැකට පස්සේ ධර්ම අවබෝධයට පත්වෙච්චට පස්සේ මන්නේ ඔසවනවා පාත් කරන්න බෑ. ඒ මිනිස්සේ වාර කීපයකදී උත්සාහ කළාලු ගහන්නම කියලා කොහොම හරි මේ පාර නම් ගහනවම තමයි කියලා ගියා. දැන් මේ මෙතෙක් කාලයක් කරගෙන ආපු ජොබ් එක. ඇයි? ආත්ම සංවේදීයාට තේරෙන මේ සතා මේ දක්වන්නේ බිය. මේ ජීවිතේට තියෙන ආසාව. මේ දඟලන්නේ ඒකට. ඒ මිනිස්සයා මොකද කළේ? අර හිටපු එළුවෝ කුකුල්ලෝ යෝමයන් ටික ඒ පලාදි කැලෑවකට නික වැරටිය පැත්ත සිද්ධ වෙච්ච දෙයක් මේක. ඇතහැරලා දැම්මා. ඇතහැරලා දාලා මේ මිනිස්සයා අවසානයේ මොකද කරේ? ජීවත් වීමේ උපායක් හැටියට ඉස්සෙල්ලම දැන් මුකුත් පුරුදු නෑ. මේෂන් පාස් කෙනෙක් ළඟ බදා මනන්න පටන් ගත්තා. වත් උදව් කාරයෙක් හැටියට. ඒක කිසි පාපයක් ඇති වරදක් නෙවෙයිනේ. වැඩක් නෙවෙයිනේ. ඒ හේතුව ස්වභාවයෙන්ම ආත්ම සංවේදී ධර්මයක් ශික්ෂණයක් ධර්ම අවබෝධයට පත්වෙච්ච කෙනෙක් තුල ළඟ පිහිටනවා. ඉබේම ඒක කවුරු සමාදම් කරන්න ඕනේ නැහැ. ඉබේම පිහිටනවා. අසහනේ නැති නිසා සුරාව ඕනේ නැහැ. සිගරට්ටුව ඕනේ නැහැ. අසහනේ නැති නිසා බාල පහත් කතාබහ ඕනේ නැහැ. අසහනේ නැති නිසා ඔය කුඩා කුඩා ඔය විනෝදාංශයි කියා ගන්න දේවල් වලට හිටගෙන කකුල් දෙක රුදාව හැදෙනකන් ඔය ගිහිල්ලා මැච් බලන්න අර මේව කරන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට හිතන මේක කාලේ නාස්ති කරන නිෂ්ඵල ක්‍රියාවක්. ධර්මයේ අවබෝධ වුණාට පස්සේ ඒ ධර්මයේ යම් කිසි මෙහෙවරක් තමයි කළොත් කරන්නේ සතුටේ. ඒ තුලින් තමයි මම අර්ථයක් කරනවා, අර්ථවත් දෙයක් කරනවා, මට හිත දෙයක් කරනවා, ලෝකෙට හිත පිණිස දෙයක් මම කරනවා, මම උතුම්ම දායාදය ලබා දෙනවා කියන ප්‍රසාදය ඇති වෙනවා. වෙන දෙයක් වෙනුවෙන් සතුට වෙන්නේ නැහැ. දැන් සමහර අය සතුට වෙන්නේ මේ වාහන වලින්. එහෙ නැත්තම් ගෙවල් දොරවල් වලින්. ඒව ඇඟේ ඔළුවේ ඇඟේ පති හැමදැනම ගහගෙන තියාගෙන ඉන්නේ. එනේ හරි කනගාටුයිනේ. දැක්කාම එහෙම ළමයි ওই පාරේදී අපිට දකින්න ලැබෙනවා. ඒව නැත්තම් යෞවන මදේ මත් වෙලා. එහෙම නැත්නම් බලය නිලය තානාන්තර බලය මත මත් වෙලා ඉන්නේ. ඒව තමයි ග්‍රාම්‍ය වූ පුතජන වූ ස්වභාවය. ඒවා සමන්ත ලෝකයේ හිත පිණිස පවතින්නේ. ඒසවහම ඔබ අඩුවෙන් මහාන ප්‍රශ්නය අහන්න නිතරම. මොකන්ද? මම කවුද? මොකද උත්තරේ? මම කියලා කෙනෙක් නැහැ. එහෙනම් බය වෙන්නේ, අඬන්නේ, ශෝක වෙන්නේ, කම්පාවටපත් වෙන්නේ, පීඩා විඳින්නේ, දුක් වෙන්නේ, කනස්සල්ලටපත් වෙන්නේ, මරණ බිය තියෙන කාටද? ඉන්නවා. එයා පළවා හරින්නේ. ඒ පළවා හරින්නට තියෙන හොඳම ක්‍රමවේදය තමයි හොයන එක. ගහකාරක ගවේෂණය කරන ගහකාරක ගවස්සන්ති. ගහකාරකය ගවේෂණය කරන නැත්නම් හදන කෙනා දැන් ගෙදර පොත් ටික මීය කනවා. එතකොට පොත් දිහා බල බල ඉඳලා වැඩන්නේ. මොකද වෙන්නේ? අර කාබු මීය කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? එතකොට අර ඔකෝම පොත් රාක්ක ඇදලා ඇදලා පෙරලලා දාලා හොයනකොට මීයත් නිකන් ඉන්නේ නැහැ. මොකද කරන්නේ? එහෙට පයින්නෝ, මෙහෙට පයින්නෝ, හැංගෙනවා. දැන් ඔබේ මමත්වයක් නිකන් ඉඳී කියලා හිතනවද? නෑ. තණ්හා රති රගා මාර දූවරු වෙනවා. ඒ විතරක් නෙමෙයි, මාර වැසි වස්සවනවා. සමන් හිතට කෙලෙස් වැසි වස්සවන මුලාවටපත් කරනවා. භාවනාවට වැඩසටහනට යන්න හදනකොට, බණක් ධර්මයක් අහන්න හදනකොට හිත මැලි කරනවා. යන්නපා, අද අවුසරයි, යන්නපා. මේ ගෙදරට වෙලා ඉන්න, ධර්මයට ඇදින්නපා, යන්නපා, බලන්නපා. ඉතින් ඒ ඔක්කොටම උත්තර ලබා දෙන්න ඕන. මාර්යා කතා කරනකොට එයත් එක්ක සාකච්ඡා කරලා උත්තර දෙන්න ඕන. මට මාර්යා කියනවා, ඔයා ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ හෙළවුරුමෙට සම්බන්ධ වෙලා පාර්ලිමේන්තු යන්න කියලා. ඇත්තම පුළුවන්, මට අර කතිකත්වයක් තියෙන නිසා බොරු කියන්නත් පොඩ්ඩක් හැකියාව තියෙනවා. ඒ නිසා යන්න පුළුවන් නේද? බොරු කීමේ හැකියාව තියෙනවා, විශේෂයෙන්ම යන්න පුළුවන් ඉක්මනින්. අමිතරුන්ගේ නෝන්ලා ඉන්නවනම් දන්නවා. ඒ නිසා එතකොට මම කියනවා, නෑ නෑ මට එපා, ඒම මට අවශ්‍ය නෑ. මට අවශ්‍ය කරන්නේ මේ මානසික නිදහස. ඊට පස්සේ කියනවා, ඔයා තරුණයිනේ තාම, තව ටිකක් ඉතින් වයසට ගියාම ඔබ දකින්න පුළුවන්. මට මේක කියන වුරුදු 20-21 විතර. එතකොට මං ඇහුවා, හරි මං ඕක බාර ගන්නවා, මෙන්න මේකට උත්තරයක් ඕන. මම මගේ හිතට කියන දෙයක් නේ. හරියටම මැරෙන දවස පිළිබඳව නිශ්චිත දිනයක් දෙන්න පුළුවන්ද? මං අවුරුදු 80ෙන් මැරෙනවා, 90ෙන් මැරෙනවා කියලා දෙන්න පුළුවන්ද? මාර්යා කියනවා, ඒකනම් බෑ. හිටපු ගමන් ඩෙන්ගු හැදිලා මැරෙනවා, බස් පෙරලිලා මැරෙනවා, මදානතුරු වෙනවා, ලෙඩ හැදෙනවා, මොනවද කියලා හිතා ගන්න බෑ. ඈ මිනිස්සු මැරෙන්න මොකද්ද කියලා කියන්න බෑ. අජීර්ණයක් හැදෙනවා මලා. මාරය කියන එහෙම කියන්න බෑ. මරනවාද කියලා හිතා ගන්න බෑ. එහෙම කියන්න බෑ දෙන්නේ. ඉතින් මං කෝ එහෙනම් මාරය, මඩ ඔබ බාර ගන්න බෑ. ඒ නිසා මම ධර්මය දකින්න මොන, අවබෝධ කර ගන්න මොන. මාරයට දැන් දෙන්න උත්තරයක් නැහැ. රඳව ගන්න වාක්‍ය කියන්න පුළුවන් හැම වාක්‍යයක්ම කිව්වා. කැමති වුණේ නැහැ. පාර්ලිමේන්තුවට අරන් යන්නම් කිව්වා මං, ඒත් ඉවයි පා කියලා. මොකද මං පාර්ලිමේන්තුවට එක දවසක් ගිහිල්ලා ඇවිල්ලා මට හරි අමාරුයි. මං හිතුවා මාව උස්සල ගිහිල්ලා බැලලා තිබ්බත් මං ඉන්නේ ඕකේ කියලා. මොකද හේතුව ඒ තරම් මහ නිෂ්පල කදා සමුදායක් තියෙන තැනක් කියලා මට හිතුණා. ඒ වගේ කාලය ගත කරන්න මට බෑ. මට මගේ ජීවිතේ එහෙම කාලය ගත කරන්න කාලයක් මට නෑ. ඊට වඩා හර්තාන්විතව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා කියලා. එහෙම හැමෝම අර්ථ සම්පන්න නැහැ කියන එක නෙමෙයි, එතන අර්ථයක් තියෙනවා. නමුත් මට හිතෙන විදියනේ පොඩි කමට වෙන්නේ නැති. එහෙමනම් මොකද? ධර්මයෙන් තමයි ප්‍රතිපලය. ධර්මයෙන් තමයි පිහිට. එතකොට බුදුරජාණන් වහන්සේ මේක නිකන් නෙමෙයි කියන්නේ, ධම්මං විනානත්ති සුඛානත්තා. අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන් අය ඔය YouTube එකේ ශ්‍රී ලංකා බුදුබණ කියලා සර්ච් කරන්න. එතකොට ඔබට බණ අහන්න පුළුවන්, මේ දේශනෙත් අහන්න පුළුවන්. ඊළඟට තියෙනවා අලුතෙන්ම අපි වෙබ් අඩවියක් ආරම්භ කළා, www.sammasamadhi.com. අමගේ ස්ථානේ පන්සලේ නම සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයේ. ඒකේ නමින් තමයි දාලා තියෙන්නේ sammasamadhi.com. ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවත් ශ්‍රවණය කරීමේ හැකියාවත් පහසුකම් දෙකම ඒකේ තියෙනවා. 2011, 12, 13, 14 වසරවල ඔක්කොම එම දේශනා තියෙනවා. දේශනා සිය ගානක් තියෙනවා. අහන්න. අපිව දකින්නේ නැතුව ලෝකෙ ඈත දුර රටවල් වල ඉඳගෙන ලෝකේ හා පැත්තේ ඉඳගෙන බණ අහලා මෙහා පැත්තට කෝල් කරනවා. ස්වාමීන් වහන්සේ අපි සැනසෙනෝ ධර්මයේ නිසා. අපි ධර්මයේ නිසා සැනසෙනෝ. මම මේ ධර්මයේ දැක්කා. මම අවබෝධ කරගත්තා. මේ වගේ දුක් රසක් මගේ ජීවිතෙන් දුර වුණා, නැති වුණා කියලා ප්‍රශංසා කරනවා. අගය කරන ධර්මයේ අගය කරනවා. ඉතින් මේ ධර්මයට මේ තරම් පැහැදිලි කරලා මෙච්චර සරල විදියට අපිට අහන්න ලැබුණේ නැහැ ධර්මය. ඔබට ඒ තරම් සරලව අහන්න ලැබුණා. ඉතින් මේ ධර්ම විශාල කටයුත්තට යමෙක් සහයෝගය දෙනවා නම් ඒකත් මහා ශ්‍රේෂ්ඨ ක්‍රියාවලියක්, විශිෂ්ට දෙයක් වෙන ධර්මයේ වෙනුවෙන් කරනු ලබන මහා මෙහෙවරක් බවට පත් වෙන දේශකයාණන් වහන්සේ වගේම අර වගේ ධර්මය අහන්න සලස්වන වැඩපිළිවෙල වන්නට. ඉතින් මේ ධර්ම ශාලාව හදලා අපේ චන්දන තිසේර මැතිතුමා වැඩසටහනට නාවත් අපි හැම දිනාටම නිවිහැනෙන්නේ බණ අහන්න පරිසරය හදලා තියෙනවා. ඒ වගේම වැඩසටහන සංවිධානය කළ අපේ ශාම්ලි තිසේර මැතිණිය මේ කටයුතු කරනවා. ඒක අර අර්ථාන්විත වැඩ කරන්න පෙළඹෙනවා කියන එක හේතුව ඒක ධර්මයත් එක්ක ගොඩ නැගෙන ඕනම කෙනෙක් බණ කියන්න, එහෙම නැත්නම් බණ අහන්න පරිසරයක් හදලා දෙනවා. එහෙමත් බණ ධර්ම අහන්න හරි සහභාගී වෙනවා. තව කෙනෙකුට ඒකට උදව් කරනවා. ධර්මයෙන් උදව් කරන්න ඕන කියන අදහස තියෙන. මොකද හේතුව මේ ලෝකෙ මිනිස්සුන්ට කොච්චර ආහාර පාන දුන්නත්, කොච්චර ඇඳුම් පැළඳුම් දුන්නත්, කොච්චර සම්පත් දුන්නත් සෑහෙන ලෝකයක් නෙමෙයි තියෙන්නේ. සෑහීමටපත් වෙන ලෝකයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ධර්මයෙන් තමයි කෙනෙකු සෑහීමටපත් කරන්න පුළුවන්, පූර්ණත්වයටපත් කරන්න පුළුවන්. එනිසා වහාම ආරම්භ කරන්න. ආරම්භන්න, නික්මෙන්න, පාර දිගේ යන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නේ. ආරම්භන්න නික්මෙන්න කොහොමද? ධර්මයට. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබට ධර්මයේ දකින්න පුළුවන්. ඒ නියුණු ප්‍රදේශය ඔබ තුලම සැඟවී තිබෙනවා. හැබැයි ඔබේ ඉන්ද්‍රියන් ඉක්මවන තුරු ඔබට එය දකින්නට බෑ. ඉන්ද්‍රියන් සංවර කරන තුරුම ඔබට එය දකින්නට බෑ. කොහොමද ඉන්ද්‍රියන් සංවර කරන්නේ? මේ සංඥාවෙන් තමයි අසංවර කරන්නේ, සංවර කරන්නේ. සංඥා නිරෝධයෙන් ඉන්ද්‍රිය සංවර කර. පටිච්ච සමුප්පාදය නිරෝධ නිරෝධ නිරෝධ නිරෝධ ගාමිනී පටිපදා. මොනවත් රෝධයක් කරගන්න එපා, චක්‍රයක් කරගන්න එපා, ඇලීමක් කරගන්න එපා. නිරෝධ කියන එකේ අදහස ඒකයි. බැඳුනොත් ඒක චක්‍රයක් වෙනවා. ඒකකට බැඳුනොත් ඒක ඒක එකට බැඳෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ මයික් එකට මම තියනවා මේ ඇඟිල්ල. දැන් මේක චක්‍රයක් වෙනවා. කොහොමද? මේ මයික් එක තියෙන්නේ මේ ආධාරකේ. ආධාරකේ තියෙන්නේ මේසේ උඩ. මේසේ තියෙන්නේ ටයිල් එක උඩ. ටයිල් එක තියෙන්නේ පොළොව මත. පොළොව තියෙන්නේ වායු ගෝලයේ මත. උහුම යනවා. ඇයිවරයක් නෑ. ඒ වගේ මනසේ එක සංඥාවක් ග්‍රහණය කරන තැන සමස්ත ලෝකයටම බැලෙනවා. දැන් මම මෙතන මේ මයික් එකට අත දෙීමෙන් අර විශ්වයටම බැලුණා. එහෙමනම් කිසිම සංඥාවක්, කිසිම නාම රූපයක්, කිසිම ආයතනයක්, සලායතනයක් ග්‍රහණය කළොත් මොකද වෙන්නේ? ලෝකයට හසු වෙනවා. ලෝකෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. එනිසා ඔබ ලෝකේ ශක්තියින් වැඩිය යුතු නෑ. ලෝකෙන් නිදහස් වෙන ශක්තියින් වඩන්න ඕනේ. කොහොමද ඒක කරන්න තියෙන්නේ? විශිෂ්ට වූ ඥානෙන්, විශිෂ්ට වූ ධර්මයෙන්. ඒකට අපි භාවිතා කරන්නේ අදිචිත්ත අදිඥාන කියන අවස්ථාව. කොහොමද අදිචිත්ත අදිඥාන වෙන්නේ? පිටින් අපිට මේක කුලියට ගන්න බෑනේ. අපි තුලම විශේෂයෙන් හිතන නුවණකුත්, විශේෂයෙන් සිතන සිතකුත් අපිට තියෙනවා. ඒතකොට සාමාන්‍ය දැනුමින් බලලා, ආගමික කෝණයෙන් බලලා මේක බෑ තේරුම් ගන්න. බෞද්ධ කෝණයෙන් බලලා මේක තේරුම් ගන්න බෑ. මේක ජාතික කෝණයෙන් බලලා බෑ. මම බෞද්ධ, මම මුස්ලිම්, මම කතෝලික කියලා බලලා සත්‍ය තේරුම් ගන්න බෑ. කෙටියෙන්ම කියනවා නම් මම කියන සංඥාව ඉඳගෙනවත් මේක බල්ල තේරුම් ගන්න බෑ. එහෙමනම් අපි බලන්න ඕන කොහොමද? මමත්වයෙන් තොරව. කොහොමද මමත්වයෙන් තොරව බලන්නේ? දුටු දේ දුටු පමණයි. දුටු දේ දුටු පමණයි. ඒකෙන් අපි වරණ ගත්තෙත් නෑ, සංඥා ගත්තෙත් නෑ, සංකාර ගත්තෙත් නෑ, නාම රූප ගත්තෙත් නෑ, සලායතන වලට ගත්තෙත් නෑ. දුටු දේ දුටු පමණයි. විශාල ගැඹුරක් තියෙන අර්ථයක් තියෙන ධර්මයක් පටු විදියට තේරුම් ගන්න එපා. ඒක බෞසිද්ධ වෙනවා. මේ රහතන් වහන්සේ කෙනෙක් බිහි කරපු දහම්පදයක් අපි කොච්චර පටු විදියටද තේරුම් අරගෙන තියෙන්නේ? සමහර ලාන්ට අපි දහම් පාසලේ උගන්වන්නේ මොනතරම් පටු විදියටද මේක? මහරහතන් වහන්සේ නමක් ඉතාම ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න අය අතරින් අග්‍රස්ථානය ලබන්නේ ධාරු චීවර. ධාරු චීරය කියලා කෙටියෙන් කියන ධාරු චීවරේවත් දර ඇඳුමක් ඇඳගෙන හිටපු ඇඳුමක්වත් නැති මිනිස්සෙ. ඒ කාලේ හරි මේ ලොකු ප්‍රශ්නයක් තිබ්බ ඇඳුම් ප්‍රශ්නය. ඇඳුම් හොයාගන්න කඩවල තිබ්බේ නෑ, මේ මැෂින් තිබ්බෙත් නෑ. ඉතින් ඒ මීට අවුරුදු 2500කට මේ වානර යුගයක් වගේ මිනිස්සු මේ ලංකාවේම කොහොම හිටියේද කියලා හිතාගන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරු යකෙක් කියලා හිතාගෙන කඩු දුනු ඊතල අරගෙන යන්නද ඇති? මේ හිටපු යක්කු ටික තමයි. ඒ යක්ෂගති දැනුත් තියෙනවා. ඒ උනාට ඒ ඔක්කොම ඇඳුම් ඇඳලා ඉන්නේ. දැන් නියපොතු නෑ. අර ඉස්සර යක්කුන්ගේ නියපොතු තිබුණා. දැන් යක්කුන්ගේ නියපොතු නෑ. නියපොතු කපනවා. නේද? දැන් ඉන්නේ යක්කුන්ට ඊට වඩා වෙනස් නවීන තාක්ෂණයේ බාණ්ඩ තියෙන්නේ. ඒ යක්කු ටික තාම ඉන්නවා. මොකද්ද මේ ගතියනේ? යක්ෂ ගතිය. එනිසා අපි මේ වැඩසටහන කාලයත් ඉක්මලා ගිහින් නිසා අවසන් කරනවා. තා කමක් නැහැ, කාලය නම් ගත්තට කමක් නැහැ නේ. හේද දහානියක් නැහැ නේ. ඒ සියලුම ධර්මයේ කැටි කරලා අපි විනාඩි 5ක් ගමු. මටත් මාත් කැමති මේ කාලය ඔයත් වෙනු වැය කරන්න. ඔයත්ත් ඒ කැපවීම කොහොම හරි කරගන්න බලන්න. විනාඩි 5ක් සමස්ත ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද ධර්මය සකසා, ඒකට කියන්නේ අර පස්පංගෝ තම්මනෝ වගේ මේ සියල්ලම එකට තම්බල බොන්න. ඒකට කියන්නේ සකසා ධර්මය ගන්නවා කියලා. සකසා ගන්න මොකද්ද ස්වාමීන් වහන්සේගේ ධර්මයේ කියන කාරණය ඔබ විඳින්න, අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න විනාඩි 5ක කාලයක් ගන්න ජීවිතයේ තියෙන උපරිම ඥාන බලය, උපරිම වීරය, සිහිය ඒ කාලය තුල ඔබ ධර්මයේ වෙනුවෙන් කැප කරන්න. නිහඬව සංසුන්ව ඇස් දෙක පියාගෙන සමස්ත ස්වාමීන් වහන්සේගේ ධර්මය එකට කැටි කරලා අර්ථය ලබා ගන්න උත්සාහ කරන්න. ඔහොම වන්දනා කරගෙන නිහඬව සිටින්න. සතර සතිපට්ඨානය වන්දේ. කායානුපස්සනා සතිපට්ඨානය වන්දේ. වේදනානුපස්සනා සතිපට්ඨානය වන්දේ. චිත්තානුපස්සනා සතිපට්ඨානය වන්දේ. ධම්මානුපස්සනා සතිපට්ඨානය වන්දේ. සතර සම්‍යක් ප්‍රධාන යෝ වන්දේ. නූපන්න කුසල් නූපදීනු පිනිස වන්දේ. උපන්න කුසල් ප්‍රහාණය පිනිස වන්දේ. නූපන් කුසල් ඉපදවීම පිනිස වන්දේ. උපන් කුසල් දියුණු වීම පිනිස වන්දේ. සතර ඉද්ධිපාද සතර වන්දේ. ඡන්ද ඉද්ධිපාද වන්දේ. විරිය ඉද්ධිපාද වන්දේ. චිත්ත ඉද්ධිපාද වන්දේ. විමංසා ඉද්ධිපාද වන්දේ. ඉන්ද්‍රිය ධර්මයෝ පස් දෙනා වන්දේ. සද්ධා ඉන්ද්‍රිය වන්දේ. විරිය ඉන්ද්‍රිය වන්දේ. සති ඉන්ද්‍රිය වන්දේ. සමාධි ඉන්ද්‍රිය වන්දේ. පඤ්ඤා ඉන්ද්‍රිය වන්දේ. බල ධර්මයෝ වන්දේ. සද්ධා බලය වන්දේ. විරිය බලය වන්දේ. සති බලය වන්දේ. සමාධි බලය වන්දේ. පඤ්ඤා බලය වන්දේ. සප්ත බොජ්ජංගයෝ වන්දේ. සති සම්බොජ්ජංගය වන්දේ. ධම්ම විචය සම්බුද්ධංගය වන්දේ. විරිය සම්බුද්ධංගය වන්දේ. පීති සම්බුද්ධංගය වන්දේ. පස්සන්ති සම්බුද්ධංගය වන්දේ. සමාධි සම්බුද්ධංගය වන්දේ උපේඛා සම්බුද්ධංගය වන්දේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වන්දේ සම්මා දිට්ඨිය වන්දේ සම්මා සංකප්පය වන්දේ සම්මා වාචා වන්දේ සම්මා කම්මන්ත වන්දේ සම්මා ආජීව වන්දේ සම්මා වායාම වන්දේ සම්මා සති වන්දේ සම්මා සමාධි වන්දේ සත්තිස් භූති පාක්ෂික ධර්මයෝ වන්දේ බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති.